සංසාර සාරෝග විනීතනිසං සන්නීත සාතම් සුචිසාරදීසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසම් සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් අතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංගම් පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කම්මස්ස කාමානව සත්තා කම්ම යෝනි කම්ම බන්ධෝ කම්ම පටිසරණං කම්මං සත්තේ විභජති යදිදම් හේනප්පනේතතාති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අදත් අප සුපුරුදු පරිදි සිදු කරන ධර්මදේශනා මාලාවෙහි අද මේ තුන්වෙනි දිනේට පැවැත්වෙන ධර්මදේශනාවයි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අද අප ප්‍රධාන මාතෘකාව වශයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ ගැන්වෙන කර්මය පිළිබඳව අපේ ජීවිතයට කර්මය කොයිතරම් බලපෑමක් සිදු කරනවද? ඒ කර්මය අපේ ජීවිතයට කොච්චර වැදගත්ද? කර්මයෙන් අපි දුරු කර යුතු කර්ම මොනවද? වඩාත්ම ඉහළට ප්‍රගුණ කර යුතු කර්ම මොනවද? ඒ කර්මය දිනු කිරීමෙන් අපට අකුසල කර්ම ශක්තියෙන් කොච්චර යටපත් කරගන්න හැකියාව ලැබෙනවද? සහ විශේෂයෙන්ම කර්ම චක්‍රය තුල ඉඳගෙන සංසාර චක්‍රය තුල ඉඳගෙන අපට සිදු කළ හැකි ඉහළම කර්ම සහ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරපු කර්ම චක්‍රයෙන් නිදහස් වීම සඳහා අපට කළ හැකි කළ යුතු ගමන් මාර්ගය මොකද්ද කියලා පැහැදිලි කරගන්නට අද අප බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව ආරම්භයේදීම අපේ මේ විසිරලා තියෙන හිත එක අරමුණකට ගැනීම සඳහා අප ටික වේලාවක් භාවනාවක් පුහුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දින අප පුහුණු කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී බුදුගුණ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ හිටිය මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් ඉහළටම තමන් වහන්සේගේ සිත දිනු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව අප යම් කිසි වෙලාවක සිතනවා නම් ඒ සිතන මොහොතක් පාසා අපේ හිතේ ලොකු කුසලයක් දිනු වෙනවා. සිතේ ලොකු සැනසීමක් ඇති වෙනවා. සිතේ තියෙන අකුසල විතරක දුරු වෙලා හිත සමාධිමත් වෙනවා. හිතේ තියෙන නීවරණ දුරු වෙලා හිත ලස්සන වෙනවා. හිත ලස්සන වීම සඳහා වැඩි උතු භාවනා කමඨහන් අතුරින් ප්‍රධාන වශයෙන් භාවනා කමඨහන් 40ක් බුදුදහම තුල දේශනා කළ තියෙනවා. එයින් එක භාවනා කමඨහනක් භාවනා ක්‍රමයක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුගුණ භාවනාව කියලා කියන්නේ. මේ භාවනාව අපි ටික වේලාවක් පුහුණු කරමු. ඔබේ සඳහා ඔබේ ඉන්න ඉරියව්ව සකස් කරගෙන සෝදානම් කරගෙන ශරීරය පහසුවෙන් තියාගෙන අප මේ සඳහා ටික වේලාවක් අපේ කාලය අපි යොමු කරමු. ශරීරයේ සැහැල්ලුවෙන් තියාගෙන ඔබේ නෙත් දෙක අඩවන් කරගෙන නැත්නම් නෙත් දෙක වසාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට හිස දක්වාත්, හිසේ සිට පාදාන්තය දක්වාත් ඉඳගෙන ඉන්න ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. ඔබට දැන් පැහැදිලි වෙයි ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයන් අතුරින් හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව ඒ ක්‍රියාවලිය සිදුවන ආකාරය ඔබට පැහැදිලි වෙනවා ටිකෙන් ටික. ඒ සමගම නාසයේ ආශ්‍රිත ඔබේ හිත පවත්වා ගන්න. විවිධ අරමුණු වලට යන හිත නාසයේ ළඟට ලං කර ගන්න. වර්තමානයේ තුල සිටිනවා කියන අවධානයෙන් සිහියෙන් නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඔබ දැකපු ලස්සන බුද්ධ ප්‍රතිමාවක් හෝ බුද්ධ රූපයක් හොඳට ඔබ හිතින් මවා ගන්න. මා සරණ ගිය මගේ ශාස්ත්‍ර වූ සම්බුදු පියාණන් වහන්සේ අභියසයි මා දැන් ඉන්නේ. උන්වහන්සේ තුළ පැවති නික්ලේශී බුදු ගුණ මා සිහිපත් කරන අවස්ථාව. මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ මෛත්‍රියෙන් හිත ඉහළටම දියුණු කරපු මේ තුන් ලෝකෙම හිටිය උත්තම මනුෂ්‍ය රත්නය. ප්‍රඥාවෙන් සිත ඉහළටම දියුණු කරපු උත්තරීතර ශාස්ත්‍රෝන් වහන්සේ. උන්වහන්සේ තුළ පැවති අපමණ බුදු ගුණ මා එකිනෙක මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සමීපෙහි උන්වහන්සේගේ සෙවණෙහි මා ඉඳිමින් ඒ උත්තම මුනිරජාණන් වහන්සේගේ අපමණ බුදු ගුණ මගේ හදවතේ දරාගෙන මා එකිනෙක බුදු ගුණ දෑ සිහිපත් කරන අවස්ථාව. ඒකිනෙක බුදු ගුණ මම දැන් සිහිපත් කරන අවස්ථාව. අරහං බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙලා ලෝවැසියන්ගේ අපමණ පුද පූජාවන් වලට සුදුසෙක් වුණා. සංසාර චක්‍රයේහි අරසිඳලු බුදුරජාණන් වහන්සේ රහසින්වත් කිසිදු පවක් සිදු කරේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ උපදෙසක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. මේ නිසා අපි බුදුහාමුදුරුවන්ට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට සමාපත්තීන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේට විද්‍යා චරණ සම්පන්න කියලා කියනවා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටාම ප්‍රසන්න ගමනකින් යුක්ත වුණා. උන්වහන්සේගේ වචනය ඊටාම ප්‍රසන්න නිවැරදි සත්‍ය වූ අර්ථවත් වූ වචනයක් වුණා. උන්වහන්සේ සසර ගමනේදී බෝධිසත්ව ජීවිතය තුලත් සම්බුදු ගමන දක්වා ආමේ ගමන ඉතාම පිවිතුරු ගමනක් වුණා. ලෝවැසියන් සනසවමින් සත්පුරුෂ ජනයාද මේ සදහම් මගට යොමු කරමින් සම්බුද්ධත්වය නැමැති උත්තම ශේම භූමිය වෙත සංවරශීලීව පියනැගුවා. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය අතිඹු ලක්ෂයේ මැනවින් පසක් කළා. බුදුරදුන් තුල පැවති මේ ලෝකාවබෝධයට අපි කියනවා ලෝකවිදූ කියලා. ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව සිටියා වූ සැඩපරුස පුද්ගලයන් කරුණා නැමැති දියදහරින් මෛත්‍රියෙන් සංවරශීලී පුද්ගලයන් බවට දමනය කළා. සැඩපරුස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරතී කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මනුෂ්‍යයන්ට උතුම් වූ ශාස්ත්‍රෝරයන් වහන්සේ වුණා. උන්වහන්සේ මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මේ සසර ගමන සුවපත් කර ගැනීම සඳහාත් සසර ගමනින් නිදහස් වීම සඳහාත් අනුශාසනා කළා. මේ නිසා අපි බුදුහාමුදුරන්ට සත්තා දේව මනුස්සානං කියලා කියනවා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යයගේ අවබෝධය සඳහා මේ චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කළා. ලෝවැසියන්ගේ අවබෝධය සඳහා කටයුතු කළ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ කියන මේ අකුසලයන් සපුරාම දුරු කරපු උත්තමයන් වහන්සේ වුණා. ඒ වගේම උන්වහන්සේ මෙලව හිටිය අතිශය පුණ්‍යවන්ත උත්තමයන් වහන්සේ වුණා. උන්වහන්සේ වෙනුවෙන් අදත් ලෝක සත්ත්වයා ආපමන පුදු සැලකිලි සම්බුද්ධ පූජාවන් පවත්වනවා. රාගාදී ක්ලේශ ධර්ම සපුරා දුරු කළ ලෝවැසියන්ගේ සියලු පුද සැලකිලි වලට සුදුසු බුදුරජාණන් වහන්සේගේ මේ ලක්ෂණයට අපි කියනවා භගවා කියලා. භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. අරහං අරහං අරහං අරහං බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය මෙමට ඇති සැපය සසරින් මිදීමය සාදු සාදු සාදු පින්නතුන්ට කුමන හෝ කාරණයක් අසන්න හැම තියෙනවද ආරම්භයේදී දැනගන්න ශාන් මහත්තයට අපි ඇහෙනවද හොඳට හරි හරි හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදු දහමේ තියෙන සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව ඒ තමයි කර්මය කියන මාතෘකාව. මේ මාතෘකාව දැනගත්තු පමණට අපට මේ සංසාර චක්‍රය තුළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ අවබෝධය තුළින් අපට ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. අපේ දිවි මඟ දිනෙන් දින සාර්ථක කරගන්නටත් ජීවිතයේ තියෙන දුක් කරදරවලින් නිදහස් වෙන්නටත් වඩ වඩාත්ම ජීවිතයේ සතුට දිනු කරගන්නටත් අනුගමනය කළ හැකි ඉහළම මාවත අපට තේරුම් ගන්නට මේ අවස්ථාවක් වෙනවා. පින්නතුනි මේ කර්මය කියන මාතෘකාව බුදුරජාණන් වහන්සේම හඳුන්වා දීපු මාතෘකාවක් නෙවෙයි. ඊට කලිනුත් ලෝකයේ අය කර්මය විශ්වාස කළා. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පසුවයි කර්මය ගැන සම්පූර්ණ අවබෝධයක් ලෝකයට ලබා දුන්නේ. අප සාකච්ඡා කරනවා ලෝකයේ තුල කර්මය මිනිස්සු දැනගෙන හිටියේ කොහොමද සහ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න බැරි වෙච්ච අවබෝධය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් අවබෝධ කරගත් සුවිශේෂී ඥානයත් අප මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. භාගතුන් වහන්සේ වැඩ සිටිය කාලේ දා ಭಾರತೀಯ ජන සමාජයේ ඇතැම් අය හිතන් හිටියේ මේ ලෝකයේ සියලුම දේවල් පෙර කර්මෙන් වෙනවායි කියලා. ඒකට කිව්වේ පුබ්බේ කත හේතුවාදී කියලා. නිගණ්ඨනාත පුත්‍රවැණි ශාස්ත්‍රවරු කර්මවාදී කිරියවාදී ශාස්ත්‍රවරු විදියට ඕං සඳහන් කළේ අතීත කර්මෙන් තමයි මේ සියලුම දේවල් වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට මේක වෙනස් කරන්න බෑ කියන අදහසක් තමයි තිබුණේ. සියල්ලක්ම පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන මේ කාරණය බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අනුමත කළේ නැහැ. කර්මයේ සුවිශාල බලපෑමක් වෙනවා. නමුත් කර්මයෙන්ම සියලුම දේවල් වෙන්නේ නැහැ කියන එක බුදුදහම තුල ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඇතැම් පිරිසක් හිතන් සිටියේ කර්මයෙන් බලපෑමක් නැහැ, සියලුම දේවල් ලෝකේ නිර්මාණය කරපු ඊශ්වරවාදී නිර්මාණවාදී දෙවියෙක්ගේ කැමැත්ත මතයි ලෝකයේ සියලුම දේවල් සිදු වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ මතයත් බැහැර කළා. ලෝකේ නිර්මාණය කරපු කෙනෙක් නැහැ. ලෝකයේ මේ කර්ම මත යන දෙයක්, හේතුඵල ධම මත යන දෙයක් කියලා උන්වහන්සේ අනාවරණය කළා, ලෝකෙට දේශනා කළා. ඇතැම් අය විශ්වාස කළා සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ ලෝකයේහි අ හේතු අපච්චතාවාදී අනුව නැත්නම් අහම්බෙන් කියන හේතුවක් නැතුව කියලා. මේකත් බුදුදහමෙන් බැහැර කළ තියෙනවා. ධර්මයේ සූත්‍ර තුල ඊටාම පැහැදිලිව මෙන්න මේ කාරණා තුනම ප්‍රතික්ෂේප කරනවා. මොකන්ද? පළවෙනි කාරණේ තමයි පොබ්බේ කත හේතුවාදී සියල්ලක්ම කර්මෙන් එනවා කියන එක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉස්සර නිර්මාණවාදී නැත්නම් නිර්මාණවාදී දෙවි කෙනෙක් ලෝකයේ නිර්මාණය කළා, ඊස්තර දෙවියෙක් ලෝකේ නිර්මාණය කළා, දෙවියන්ගේ කැමැත්ත මත ලෝකය පැවතෙනවා කියන කාරණයත් බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. මේ ලෝකේ දේවල් අහේතුකව හේතුවක් නැතුව සිදුවෙනවා කියන කාරණයත් අහේතු අපච්චතාවාදියත් බුදුදහමෙන් බැහැර කරනවා. මෙන්න මේ සියලුම දේවල් බැහැර කරන බුදුදහම එක්තරා සුවිශේෂ සනාවරණයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. එක පැත්තකින් කර්මය පිළිබඳව තියෙන අවබෝධය සහ විශේෂයෙන්ම ඉදාපච්චතාවය හේතුඵල ධම නැත්නම් පටිච්චසමුප්පාදය මත ඉඳගෙනයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කළේ. මේ අවබෝධය අපට ලබන නම්, ජීවිත අවබෝධය ලබන නම් ප්‍රධාන වශයෙන් අපට කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්නට වෙනවා. හැමදාම උදෑසන ලෝකයට හිරු පායනකොට ලෝකයේ අඳුර දුර වෙලා ආලෝකය ඇති වෙනවා. නැගෙනහිර දිසාවෙන් සූර්යා පායනකොට සූර්යා පායන කලින් අරුණෝදය කියලා එකක් තියෙනවා, අරුණැල්ල කියලා එකක් තියෙනවා. රතු පාට ආකාශයේ තියෙන ඒ ඡායාව තමයි සූර්යා නැගෙන බවට තියෙන පෙරසලකුණ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ ජීවිතයට සම්මා දිට්ඨිය නැමැති ආලෝකය ලැබෙනවා කියන සලකුණ තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණය. මෙලවත් පරලොවත් පිළිබඳව අවබෝධයක් තියෙන, සසර සහ සසරින් මිදීම ගැන අවබෝධයක් තියෙන, ගුණහපත් සංවලිය යුක්ත යහපත් මිතුරන්ගේ ආශ්‍රය තමයි මේ දිවිමඟ පහන් කිරීමට හේතු වන ආලෝකය, සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම ලැබීමට හේතු වන ප්‍රධානතම කාරණ ලෙස බුදුහාමුදුරුවෝ දේශනා කළේ. කල්‍යාණ මිත්‍රයන් විසින් අප සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කරනවා නම්, යෝනිසෝ මනසිකාරය කරනවා නම්, මේත් එක්ක අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ලැබුණු පමණට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ආදී කරුණ සම්පූර්ණ වෙනවා. අපේ ජීවිතයෙන් නිවැරදි මාවත වෙස ඊටම ලස්සනට පෙළ ගැස්වෙන්නේ සත්පුරු ශාස්ත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආනිසංස විදියට සම්මාදිට්ඨිය ලැබීමේ ප්‍රතිඵලයක් විදියට. සම්මාදිට්ඨිය නැත්නම් නිවැරදි දැක්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මහාචාර්යතරසික සූත්‍රයේ භාගවතුන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨියෙන් පහන් බෙක්කවේ දොයන් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. අත්ථි බෙක්කවේ සම්මාදිට්ඨි සාස්වා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. ශාස්ත්‍රව වූ උපදි සම්පත් ලබා දෙන, ඒ වගේම පුණ්‍ය භාවයට, පුණ්‍ය කර්මයන් වලට නැඹුරු වෙච්ච සම්මාදිටියක් තියෙනවා. මේකට කියනවා කම්මසකතා සම්මාදිටිය කියලා. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ කම්මසකතා සම්මාදිටිය පිළිබඳව විශේෂයෙන්. ඊළඟට සඳහන් කරන මත්තිවික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ අනාස්ර වූ ලෝකෙන් එතර වීමට හේතු වූ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා කියලා දේශනා කළා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන මේ සඳහන් කරන්නේ. ඉතින් අපට කර්මය ගැන යම්තාක් අවබෝධයක් ලැබෙනව නම් ඒ ලැබෙන්නේ මෙන්න මේ කම්මසකතා සම්මාදිට්ඨිය ප්‍රතිඵලයක් විදියට. සම්මාදිට්ඨිය ලැබීමේ හේතුවෙන් සම්මාදිට්ඨිය ලැබෙන්නේ ධර්මස්ත්‍රවණය කළා ඒක නුවණින් මෙනෙහි කර පමණට. ධර්මස්ත්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ට ලං වුණු පමණට. කල්යාණ මිත්‍රත්වය ලැබුණු පමණට. කල්‍යාණ මිත්‍රත්වය තමන්ට ලැබෙන නම් තමත් දහමට නැඹුරු වෙච්ච කෙනෙක් දහමට කැමැත්තක් තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුභිජානෝ භවං හෝති සුභිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා. මේ ලෝකේ කෙනෙක් දීන වෙනවාද පිරිහෙනවාද කියලා බලන්න පුළුවන් පහසු ලක්ෂණයක් තියෙනවා කියලා. කෙනෙක් දීන වෙනවාද පිරිහෙනවාද කියලා දැනගන්න පහසුයි කියලා සඳහන් කළා. මොකක්ද මේ නිර්ණායකය? මොකක්ද මේ සලකුණ? කෙනෙක් දින වෙනවාද පිරිහෙනවාද කියලා බලන ලක්ෂණය මොකක්ද? දින වෙනවාද පිරිහෙනවාද කියන එක බලන්නේ භෞතික වශයෙන් දිනුවවත් පිරිහීමවත් නෙවෙයි. බුදුදහමේ දිනු විදිහට සලකන්නේ කෙනෙක්ගේ තියෙන ආධ්‍යාත්මික දිනුව, මානසික සතුට. යම්කිසි කෙනෙක් දිනෙන් දින සතුට වෙනවාද, සිතේ සැනසීම දින වෙනවාද කියලා බලන සලකුණක් තියෙනවා. මොකක්ද ඒ සලකුණ? මේ පුද්ගලයා කොයිතරම් දුරට දහමට නැඹුරු කෙනෙක්ද, දහමට ගරු කරන කෙනෙක්ද, ධර්ම ශ්‍රවණය කරන්න කැමති කෙනෙක්ද, ධර්ම ශ්‍රවණය කිරීමෙන් කොයිතරම් දුරට තමන්ගේ හිතේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල දුරු කරගන්න කැමැත්තක් තියනවද, තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න කොයිතරම්නම් අවංක උත්සාහයක් තියනවාද කියන කාරණය මතයි කෙනෙක්ගේ දිනුව හෝ පිරිහීම බලන සාධකය වෙන්නේ. එනිසා ධර්මයට නැඹුරු පිරිසක් විදිහට ඔබට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මෙලෙස ධර්මයේ ලැබෙනකොට ඔබ දක්ෂ වෙන්නට ඕනෙහි තියෙන ඉහළම ලක්ෂණ තේරුම් අරගෙන ජීවිතේට හැකි තාක් ඉක්මනින් මේ දේවල් පුහුණු පුරුදු පුහුණු කරන්නට. පින්නතුනේ දිනක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සුබ කියන මානවකයෙක් බුදුරජාණන් වහන්සේ වෙතට ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. මොකද්ද ප්‍රශ්න? ඔහු දකින්න මේ ලෝකේ වෙනසක් තියෙනවා. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සමහර අය අල්පායුෂ්කයි. බොහොම අඩු ආයසෙන් මිය යනවා. ඇතැම් අය ඉන්නවා දීර්ඝායුෂ්කයි. බොහෝ දීර්ඝායුෂ ලැබලා කාලයක් ජීවත් වෙලා මිය යන අය ඉන්නවා. සමහර ඉන්න බොහෝ ආබාධ තියෙන අය. නිතරම ලෙඩ දුක් තියෙන අය. ඇතැම් අය ඉන්න හුඟක් නිරෝගී අය. සමහර අය ඉන්න හුඟක් දුර්වර්ණ අය. ශරීරයේ බොහොම අවලස්සන අය. සමහර අය ඉන්නවා ශරීරයේ පැහැපත් ලස්සන අය. සමහර අය ඉන්නවා අල්පේ ශාක්‍ය අය. හැකියාවන් අඩු අය ඉන්නවා. කුසලතා අඩු අය ඉන්නවා. සමහර අය ඉන්නවා මහේ ශාක්‍ය අය. බොහෝ කුසලතා, සපිරි, පිරිවර සම්පත් ආදී තියෙන ධනවත් අය ඉන්නවා මේ ලෝකේ. ඇතැම් අය ඉන්නවා අල්ප බොහෝගයි. ධනෙ අඩුයි යට. දුප්පත් සමහර අය ඉන්නවා මහා භෝගයි. හුඟක් ධනෙ තියෙන ධනවත් අය ඉන්නවා. සමහර අය පහත් කුලවල ඉපදෙලා ඉන්නවා. සමාජ සම්මත විදිහට බොහොම අප්‍රසාදයට පත් වෙච්ච ඇතැම් කුලවල සමහර අය ජීවත් වෙලා ඉන්නවා. ඇතැම් අය උච්ච කුලේනයි උසස් කුලවල ඉපදෙලා ඉන්නවා. සමහර අය දුස් ප්‍රඥායි ප්‍රඥාව අඩුයි. සමහර අය පඤ්ඤවන්තයි ප්‍රඥාවන්තයි. ඔහු මේ සමාජයේ පිළිබඳව විෂමතාවයක් මේ ඉදිරිපත් කරේ. මොකක්ද ඔහු කියන්නේ? ඔහු කියනවා ස්වාමීනි සමහර අය අල්පායස්කයි, සමහර අය දීර්ඝායස්කයි, සමහර අය බොහෝ ආබාධයි, සමහර අය නිරෝගී, සමහර අය දුර්වර්ණයි, සමහර අය බොහොම ලස්සනයි, සමහර අය අල්පේ ශාක්‍යයි, සමහර අය මහේ ශාක්‍යයි, සමහර අය දුප්පත්, සමහර අය පොහසත්, සමහර අය පහත් කුලවල ඉපදිලා ඉන්නවා, සමහර අය උසස් කුලවල, සමහර අය බුද්ධිය අඩුයි, සමහර අය ප්‍රඥාවන්තයි. මෙන්න මේ වගේ විෂමතාවයක් ලෝකෙ තියෙනවා. මේ විෂමතාවයට හේතුව මොකද්ද කියලා අර සුභමානවකයා, තෝදෙය්‍ය පුත්ත සුභමානවකයා භාගතුන් වහන්සේ අභියස ප්‍රශ්න කර සිටියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකා මානව සත්තා, මානවයේ මානවකය මේ ලෝකයේහි සත්වයා කර්මයේ දායාද කොට ඇති පිරිසක්, කර්මයේ සොගිය කොට ඇති පිරිසක් මේ ලෝකයේ ඉන්න සත්වයන්. කම්මං සත්තේ විභජති අදිදං හේන පනිතතා, මේ කර්මය තමයි පුද්ගලයන් උස් පහත් කොට බෙදන්නේ කියලා. සමාජ වෙනසට ප්‍රධාන වශයෙන් බලපෑම කරන දේ තමයි කර්මය කියන සාධකය. මේ නිසා තමයි බුදුහාඳුර අපට දේශනා කළේ අප නිතිපතා සීකරන කාරණා අතුරින් කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ බයිස්සාමීති අබින්හන් පච්චවේකිතම්මං. මම කර්මයේ සොකිය කොට ඇති කෙනෙක්, කර්මයේ දායාද කොට ඇති කෙනෙක්, කර්මයේ උපත කොට ඇති කෙනෙක්, කර්මයේ ඥාති කොට ඇති කෙනෙක්, කර්මයේ පිළිසරණ කොට ඇති කෙනෙක් කියන එක නිතර නිතර මෙනෙහි කරන්න, දිනකට වාර ගානක් මෙනෙහි කරන්න කියලා සඳහන් කළා. ඇයි එහෙම දේශනා කළේ? අප සිත මුල් වෙලා යමක් කරනවා නම් අන්න ඒ සිතේ ස්වභාවයට අනුව අප කයින් වචනෙන් සිතින් කරන දේවල් වලට තමන්ට විපාක හෝ ආනිසංස ලැබෙනවා කියන කාරණය. මනසාචේ පදොට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති ඡායවනපායිනි. ඒ තපිරිසිදුව කයින් වචනෙන් සිතින් යමක් කරනවා නම් තමන්ට දුක් විපාක විඳින්න සිද වෙනවා. මේක නිතර නිතර මෙනෙහි කරන්න. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවාත් මනස පිරිසිදුව යම් කිසි දෙයක් අපි කයින් වචනෙන් සිද කරනවා නම් සුඛං අන්වේති ඡායවනපායිනි. සැපය තමන් වෙත එනවා හරියට සෙවණැල්ලක් වගේ. පින්නතුනි කර්මෙන් ලැබෙන ප්‍රධාන අවබෝධය මෙන්න මේක. අපේ හිතේ ස්වභාවයට අනුව අපි කයින් වචනෙන් සිතින් කරන කර්ම වලට සිත පිරිසිදුනොත් දුක් විපාක ලැබෙනවා, හිත පිරිසිදුනොත් යහපත් ආනිසංස ලැබෙනවා කියන මෙන්න මේ අවබෝධය. මේ අවබෝධය ලද පමණට අපි හැකිතාක දුරට සබ්බ පාපසකරණම් කියපු විදිහට අකුසල ලින් හැකිතාක් මිදෙන්න උත්සාහ කරනවා. කුසල සෝක සම්බදා හැකිතාක දුරට කුසල කරන්න උත්සාහ කරනවා අපි. ඇයි එහෙම අපි කරන්නේ? අනිත් අයට තියෙන බය නිසාද? ලෝකාපවාද හේතුවෙන්ද? නීතියට තියෙන බය නිසාද? නැහැ පින්නතුනි, මේ කිසිවක් නිසා නෙවෙයි. ඇත්තටම අපි නිවැරදි වෙන්නට ඕන, අපි පින් කරන්නට ඕන, කුසල කරන්නට ඕන. අපේම මානසික සුවය බලාපොරොත්තුවෙන් අපි මේ හැමදේම කරන්නේ, මානසික සතුට බලාපොරොත්තුවෙන්. ඔබ කුඩා කාලේ හුඟක් මහන්සි ඉගෙන ගත්තා, බොහොම දුෂ්කරව රැකිරක්ෂා හොයාගෙන ඒව කරනවා. ඉතාම මහන්සියෙන් දානෙව කියලා ගියත් දොරක් හදාගත්තා, ඥාති මිත්‍රාදීන් වැඩි දිනු කරගත්තා. මේ හැමදේම කළේ ඔබ මානසික සතුට බලාපොරොත්තුවෙන්. ඉතින් මේ මානසික සතුට නැත්තම් අපි මෙච්චර මහන්සි වෙච්ච ජීවිතේ වටිනාකමක් තියනවද? කිසිදු ප්‍රයෝජනයක් නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් මේ විවර කළ දෙන්නේ සතුට ලබන ක්‍රමය. බොහෝ දෙනෙක් මේ ක්‍රමය දන්නේ නැති නිසා තමයි ඉතාම මහන්සි වෙලා දැඩි විය පැහැදන් කළා, දුර ප්‍රදේශවල ගිහිල්ලා ඉතාම සුළු ආස්වාදයක් ලබාගෙන ඇවිල්ලා ඒ තුලින්ම අල්ප ආස්වාද බහු ආදීනව කියපු විදියට ඉතාම ටික ආස්වාදයක් තියෙන බොහෝ ආදීනව තියෙන ක්‍රියාවන් කරන්නේ මේ කර්මයෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභය, මඟ පෙන්වීම, වාසිය ඔවුන් දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ නිසා අපගේ කරුණාවෙන් දේශනා කරනවා මේ කර්මය ගැන අවබෝධය ලැබුණා නම් අපේ හිත මුල් වෙලා කරන දේවල් වලින් අපට සැප දුක් විපාක ලැබෙනවා කියලා දැනගත්තා නම් එතෙන් පටන් පින්නතුනි හැකි තාක් දුරට නිවැරදි වෙන උත්සාහ කරන්න. කායික වශයෙන් තමන් සිද්ධ කරන ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවරදව හැසිරීම, මේ වගේ දේවල් වලින් පුළුවන් තරම් වෙන් වෙන්න. මද්ද්‍රව්‍ය භාවිතය, රාත්‍රී වීථි සංචාරය, නිතර නිතර කෙලි තොල් ජීවිත ගත කරන්න තියෙන ආසාව, මේ දේවල් ටිකෙන් ටික අඩු කරගන්න. මේ වඩු කරගත්තු පමණට තමන්ගේ ජීවිතය ඉතාම ලස්සනට ජීවිතේ විවර වෙනවා. ලස්සන පැත්තක් තමන්ට ආවරණය වෙනවා. ජීවිතයේ තියෙන වෙහෙස, කරදර, කම්කටොළු, දෝෂ ආරෝපණ හුඟක් අඩු වෙනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, සලුපරුස වචන කීම, මේ දේවල් පුළුවන් තරම් අඩු කරන්න. අඩු කර පමණට තමන්ගේ නිවසම සැනසෙලිදායක නිවසක් වෙනවා. අනිත් අය තමන්ට කරන දෝෂ ආරෝපණ ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර අයගේ අප්‍රසාදේ නැති වුණත් අපටම අපේ හිතට වද දෙන අවස්ථා තියෙනවා. අපේ හිතේ සාවද්‍ය භවෙන් අපට ඇතැම් විට දෝෂ ආරෝපණය කරන, ඔබ මේ කරපු දේ වැරදි, ඔබ මේ කියපු දේ වැරදි, මේ හැසිරේ චාකාරය වැරදි කියලා අපේ හදවතම අපට දොස් කියනවා. අන්නේ දෝෂ ආරෝපණය මිදෙන්නට නම් ප්‍රධාන වශයෙන් අප පංචශීලය ආරක්ෂා කරන්නට ඕන. ප්‍රාණඝාතය ආදී අකුසලණින් වැළකීලා තමන් ටිකෙන් ටික නිතිපතාම මේ පංචශීලයේ ඉහළම සිල්පද ආරක්ෂා කරන මට්ටමට කාලය ගත කරන්න. ජීවිතයේ පුදුම විදිය සතුටක් සැනසීමක් තමන්ට සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලය තුළදීම තමන්ට දැක ගන්න පුළුවන්. වෙනද සිමිච්ච කරදර කම්කටොළු අඩු වෙනවා. අසමගිකම් අඩු වෙනවා. වියපැහැදම් වෙන ධනය, නිකරුණේ නාස්ති වෙන ධනය අඩු වෙනවා. ලෙඩ දුක් අඩු වෙනවා. මේත් එක්ක තමන්ගෙට මේ ජීවිතේම සතුට දැනගෙන ටිකෙන් ටික තමන්ට ඉදිරියට යන ආකාරය දැක ගන්න පුළුවන්. ඊළඟට ඔබ අහලා තියෙන වසල සූත්‍රය, ඒ වගේම පරාභව සූත්‍රය ආදී කරුණවල වසලෙක් වෙන්න හේතු වෙන කරුණු, පිරිහීමට හේතු වෙන කරුණු ඉතාම ලස්සනට බුදුහාමුදුර විස්තර කරලා තියෙනවා. ඒ සූත්‍ර කියවලා පුළුවන් තරම් ඒව තේරුම් අරගෙන ඒ වගේන් හැකිතාක් දුරට වෙන් වෙන්න. වෙන් වෙච්ච පමණට තමන්ට ජීවිතේ එන්නම ජීවිතේ ලස්සන දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. සබපාපසකරණම් කියන්නේ මේකයි. මෙලෙස ආරම්භ වන නිවැරදි ජීවිතය අපි කරණිමෙත සූත්‍රයේ දැක්වෙන ආකාරයට නැච කුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදේයොම්. නුවණැති අය නිග්‍රහ කරන, දොස් පවරන, එක සුළු වරදක් හෝ නොකරන තරමට අපි කලක් යද්දී අපේ හිත දියුණු වෙනවා. අපට කොයිතරම් නිදහසේ නිවැරදිව අභිමානයෙන් විසරදව ඕනම තැනකට අපට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ තමන්ගේ කායික වාචික නිවැරදිතාවයත් එක්ක. එතනින් නොනවති අපි ටිකෙන් ටික අපේ මනස දියුණු කරන මට්ටමකට අපි යනවා. අපේ හිතේ තියෙන රාගය, ద్వේෂය අඩු කරන විදියට ටිකෙන් ටික අපි සමත කමටහනක බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව, විශේෂයෙන් මෛත්‍රී භාවනාව ආදී මේ කමටහනකින් හිතේ තියෙන කාමචන්ද ආදී නීවරණ දුරු කරන උත්සාහ කරනවා. එහෙත් එක වැඩ වඩාත්ම සමාන ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙන ආකාරය දැක ගන්න පුළුවන්. ධර්මය කියන්නේ පින්තුනි, කර්මය පිළිබඳ අවබෝධය කියන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න තියෙන දහමක් විතරක් නෙවෙයි මේක. මේ ජීවිතයම ලස්සන මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න, මනුෂ්‍ය ජීවිතයට ඉහළට ගිහිල්ලා මෙලොවම දිව්‍ය ලෝකයක් කරගන්න, මේ ජීවිතයම බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඉතින් මේ මාර්ගයේ ටිකෙන් ටික අපට ඉදිරියට යනවා නම් මේ මිනිස් ලෝව අපට බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්කම තියෙනවා. අප මේ සඳහන් කළේ මුල් පියවර කර්මය පිළිබඳ අවබෝධයත් එක්ක සබ්බපාපසකරණම් කියපු විදිහට සීල අකුසලලින් දුරු වීම. ඒ විතරක් නෙවෙයි කුසල සූප සම්පදා. සම්මාදිට්ඨිය ගැන සඳහන් කරද්දී සඳහන් කරනවා සාස්වා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියලා. මේ පුඤ්ඤ කියන වචනයම මෙතන තියෙනවා පිනතුනි. ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුසලයක් පිනක් කියන්නේ එකද දෙකද කියන කාරණය. මේ ප්‍රශ්නය බොහෝ කාලයක් අප අසා ඉන්න, ධර්ම ශ්‍රවණය කරන බොහෝ අය අහන ප්‍රශ්නයක්. මේ කර්මයේ විස්තර කරන විශේෂයෙන් කුසලය සහ පින කියන දේ එකද දෙකද කියන කාරණේ. ඒකට හොඳ නිදසුණක් මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඔබ දන්නවා සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුසලය. ඒ සම්මාදිට්ඨිය එක ප්‍රභේදයක් විදිහට දක්වනවා පින කියන එක. එතකොට හැම පිනක්ම අපට කුසල මූලයකින් හටගන්න ආකාරය දක්වන්න පුළුවන්. හේතු දක්වද්දී කුසල මූල අකුසල මූල දක්වනකොට කුසල මූල විදිහට දක්වන්නේ අලෝභ අදෝ සමෝහ ආදී වශයෙන්. අන්නේ කුසල මූලයක් විදිහටයි මේ පින අපට දක්වන්න පුළුවන්. එතකොට පුණ්‍ය මූල කියලා එකක් නැහැ, තිං මූල කියලා එකක් නැහැ. මුල් විදියට සඳහන් කරන්නේ කුසල මූල. සම්මාදිට්ඨිය සම්මසකතා සම්මාදිට්ඨිය විදියට දැක්වෙන සම්මාදිට්ඨියේ මුල් ප්‍රභේදය තමයි මේ පින කියලා කියන්නේ. එතකොට හැම පිනක්ම කුසලයකුත් වෙනවා. මොන කුසලයේද? ඒක ලෞකික කුසලයක්. හැබැයි පින්නතුනේ හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඇයි ඒ? පින්න ඕන කුසලුත් තියෙනවා. අපි සඳහන් කරේ මුලදී අරියා අනාස්වා ලෝකෝත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වුණු සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අපි පිනක් කියන්නේ නැහැ. හැබැයි ඒකත් කුසලයක්. එතකොට ඒ කුසලය කුසලයක්මයි, ඒක ලෝකෝත්තර කුසලයක්. නමුත් අපි පින වශයෙන් සඳහන් කරන දානමයම් පුණ්‍ය කිරේවත්තු, සීලමයම් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තු වශයෙන් තියෙන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුණ්‍ය කර්ම වගේම ඒව කුසල. නමුත් අපි ඒවට කියන්නේ ලෞකික කුසල කියලා. මේ ලෝකයේ තුල තියෙන කුසලෙ. එතකොට මේ කරුණත් ඔබ මෙතෙන්දිම නිවැරදි කරගන්නට ඕන, නිර්වෘල් කරගන්නට ඕන. හැම පිනක්ම කුසලයක්. ඇයි ඒ? සම්මා දිට්ඨිය නැමැති කුසල මූලයෙන් තමයි මේ පින සිද්ධ කරන්නේ. නමුත් හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඇයි? එක කුසලයක් තියෙනම ලෝකෝත්තර වූ කුසලයක්, ඒකට අපි පින කියන්නේ නැහැ. ඒකට කියන්නේ කුසලයම කියලා. එතකොට නැවතත් හොඳට මේක නිර්වෘල් කරගන්න, හැම පිනක්ම කුසලයක්, කුසලයේ මූලයෙන් හටගන්නේ. නමුත් හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. මොකද ලෝකෝත්තර කුසලයකුත් තියෙන නිසා. කුසල් කොටස් දෙකක් බෙදෙනවා. ලෞකික කුසලය නැත්නම් පින, අනිත් එක ලෝකෝත්තර කුසලය වශයෙන්. මේ කරුණත් මෙතෙන්දිම නිවැරදි කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. පින්නොතින අප මේ සඳහන් කළේ ලෞකික කුසලය තුළ සම්මාදිට්ඨියෙන් ලැබෙන මේ අවබෝධයත් එක්කම අපේ ජීවිතයේ ටිකින් ටික වෙනස් වෙන හැටි. කායික වාචික නිවැරදි භාවය ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපිම කැමතිනේ අපි දුක් විඳින්න. අපේ කායික වශයෙන් වාචික වශයෙන් වරදක් වුණොත් අපිටම පසුතැවිලි සිත් වේදනා ඇති වෙනවා. අපේ තියෙන කුසලයේ දුර්වල වෙලා අපි මෙලොවම පිරිහීමටපත් වෙනවා. අපේ තියෙන අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජික වශයෙන් තියෙන දිනුවම්කක් පිරිහෙනවා. මේ පාපයට නැඹුරු වීම හේතුවෙන් මෙලොව විතරක් නෙවෙයි, ඉද තප්පති මෙලොවත් තැවීමටපත් වෙලා, පෙච්ච තප්පති පරලොවදිත් තැවීමටපත් වෙනවා. ඉද සෝචති මේ ලෝකේදී ශෝකයටපත් වෙලා, පෙච්ච සෝචති පරලොවදී ශෝක කරන්න සිද්ධ වෙනවා. මේ අකුසලය නැත්තම් පාපේ නිසා. එනිසා හැකි තාක් දුරට සබ්බ පාපසකරණං කියපෙදී අකුසලෙන් දුර වෙන්න, පාපෙන් දුර වෙන්න. ඇයි අපි එහෙම කරන්නේ? අපේම දුකට අපි අකමැති නිසා, අපේම සැනසීමට අපි කැමති වීම නිසා. සබ්බ පාපසකරණං කියපු විදියට සම්මාදිට්ඨිය නැත්තම් කම්මසකතා සම්මාදිට්ඨියේ ප්‍රතිඵල විදියට එක පැත්තකින් පාපයෙන් මිදෙන අතරේදී අපට එපමණකින් සෑහීමකට පත් වෙන්න බෑ. කුසල සුපසම්බදා කියපු විදියට හැකිතාංග දුරට කුසල් කරගන්නට ඕන. නැත්තම් දානමයම් පුණ්‍ය කිරේවත්තු, සීලමයම් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තු විදියට මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අපි සිදු කරගන්නට ඕන. ඇයි අපි ඒව කරන්නට ඕන? ඒව කරන්න කිනොදින අපේ හිත ලස්සන වෙනවා. මේ පින්කම් වලට කියන්නේ චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල්, සිත පිරිසිදු කරන දේවල්, සිතර දෙන පිරිකර, සිතර දෙන ආහාර වශයෙන් නොයි මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සඳහන් කරන්නේ. නිවසේ ඉඳාම පටන් ගන්න පින්නතුනි, ඔබ නිවසේ ඉන සුරසල් සතෙකුට, පූසෙකුට, බල්ලෙකුට, නිවසේ ඉන්න මාළුවන්ට ඇති කරන සතෙකුට කෑම ටිකක් දෙන්න බලන්න පින්නතුනි. ඒ සතා බොහොම සතුටින් කෑම කනකොට, බලිගියත් වනවන කෑම ටික කනකොට ඔබට කොච්චර සතුටක්ද කියලා බලන්න. ඒ දෙස බලලා ඔබ කොයිතරම් නිරාමිස සතුටක් විඳිනවද? ඔබේ අම්මට තාත්තට ඔබ මහන්සියෙන් හම්බ කරන දේවල් ටික පරිත්‍යාග කළා. ඒ සතුටින් ඉනව දකින්නකොට කොච්චර සතුටක්ද ඔබට? ඔබට මේ ජීවිත දාණය දීපු අම්මා තාත්තා සතුටින් ඉන්නකොට, සැනසීමෙන් ඉන්නකොට ඔබ නිසා ඔබට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ හම්බ කරන දේ, ඔබේ ස්වාමි භාර්යාවන් දරුවන් පරිශීලනය කරනකොට ඔබට කොච්චර සතුටක්ද ඒක? ඔබ උදව් කරපු කෙනෙක්, ඔබේ ගෙදර දරුවෙක් දෙන්නෙක් ඔබට ඉන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් නම් පිටස්තර දරුවෙකුට, අසරණ දරුවෙකුට පොත් බෑග් එකක්, අවුරුද්දට අවශ්‍ය කරන පොත් ටිකක්, සපතු කෝට්ටමක්, ඇඳුමක් අරන් දෙන්න. ඒ දරුවෙක පරිශීලනය කරනකොට ඔබට කොච්චර සතුටක්ද? ඔබට ඉන්නේ දරුව දෙන්නෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඊට සමගාමීව තවත් දරුවෙකුට දෙන්නෙකුට උදව් කරනවා නම් ඔබේ සතුට දෙගුණ වෙනවා. දෙගුණ නෙවෙයි, හතර ගුණේ, අට ගුණේ, දස ගුණේ බවට පත් වෙනවා ඒක. බොහෝ දෙනෙක් පින්නතුනි සතුට විඳින්න දන්නේ නැහැ. අපේම දරුවා, මගේම දරුවාට විතරක් උගන්නලා ඔබ සතුට වෙන උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනි, ඒ ඇසීම වෙනත් දරුවන් දෙස බලන්න, අනිත් දරුවන්ට උදව් කරන්න, ඔබේ සතුට දිනු කරගන්න ක්‍රමයේ. ඔබට ඇතැම් විට දරුවෝ නැති වුණත් ඔබේම ඥාතීන්ගේ දරුවන්ට හරි අවම වශයෙන් උදව් උපකාර කරන්න, අසරණයන්ට සලකන්න. ඔබේ අමර තාත්තට සලකන වගේම ගමේ ඉන්න දුගී අසරණ කෙනෙකුට සලකන්න. සතියේට මාසෙකට සැරයක් හරි බත් ටිකක් ගිහිලා දෙන්න, හොඳ කෑම මුලක් හදලා ගිහිලා දෙන්න, අවශ්‍ය උදව්වක් කරන්න, ඇඳුම් ටික හොදගන්න, නාන උදව්වක් කරන්න. දෙන්නතුනි මේ දේවල් කරනකොට කොච්චර හිතේ සතුට වැඩි වෙනවද? මෙලෙස අපි කරන දේවල් ටිකෙන් ටික වැඩි වෙනකොට අපටම තේරෙනවා අපේ එන්නේනම සතුට වැඩි වෙනවා. පීති මුදාරං වින්දති දාතා කියන්නේ මේක. සතුට වින්දින කෙනෙක් ලොකු, දන් දෙන කෙනෙක් ලොකු සතුටක් වින්දිනවා කියන්නේ මේකයි. ඔබේ නිවස ඉදිරිපිට මාර්ගය ටිකක් සුද්ධ කරලා තියන්න. ඔබේ ඉස්සරහා ගෙදර ඉස්සරහා පාරක් තියෙනවා නම් දිගට, ඒ පාර මාවතෙහි දවසට ඇතැම් විට බොහෝ දෙනෙක් එහි මේ ගමන් කරනවා. ඒ යන අයට පහසුවෙන් යන්න පුළුවන් විදියට පාර දෙපැත්ත ලස්සනට සුද්ධ කරලා තියන්න. පුළුවන් නම් ලස්සන මල් ගහක් වගා කරලා තියන්න පාර දිගේ. කෙනෙක් පන්සල යනවා නම් කඩාගෙන යන්න හරි කියලා හිතලා මෛත්‍රී සංගතයක කරලා තියන්න. බලන්න පින්නතුනි, නිවසෙන් යන හැම කෙනෙක්ම ඔබේ ගැන කොච්චර ප්‍රසාදයෙන්ද යන්නේ. අනේ මේ හොඳ මිනිස්සු ඉන්න ගෙදරක් මේක. කොච්චර ලස්සනද මේ ගෙදර ළඟට එනකොට කියලා. ඔබේ ඒ ගෙදර ළඟ යන්නේ ඔබට මෛත්‍රී වඩවඩ. ඔබට විතරක් නෙවෙයි, අනේ හොඳ අම්මලගේ තාත්තලගේ දරුවෝයි මේ ගෙදර ඉන්නේ කියලා ඉතාම මෛත්‍රී සහගත බැල්මක් ඔබේ ගෙදරට හෙළලා ඒ කට්ටිය යන්නේ. ඇයි පින්නතුනි අපිට මේ සතුට විඳ ගන්න බැරි? ඔබ ඇතැම් විට ගෙදර නිකන් නිසරු දේවල් කතා කර කර, නැත්තම් රූප වාහිනිය ළඟ කොච්චර වෙලාවක් ඔබ දවසට ගත කරනවද? ඇයි ඔබට දවසට විනාඩි 10ක් ඔබේ නිවස ඉස්සරහා පාර ලස්සනට තියාගෙන ඔබට කටයුතු කරන්න බැරි? ඇයි ඒ ආශිර්වාදය ලබා ගන්න බැරි? ඔබ ඇතැම් විට ගෙදර ඉස්සරහා බුදු සරණයි, තෙරුවන් සරණයි කියලා බෝඩ් ගහලා තියෙනවා. ඒක දැක්කට ඔබට ආශිර්වාද කරන්නෙම නැහැ කෙනෙක් පින්නතුනේ. ඔබට නියම විදිහට තෙරුවන් සරණයි කියලා කෙනෙක් කියන්නේ, බුදු සරණයි කියලා කියන්නේ, ඔබට යහපතක් වේවා කියලා කියන්නේ. ඔබේ නිවස ඉස්සරහා ලස්සනට ඒ මිනිසුන්ට යන්න පාර තියෙනට ඕන. ඊතර ඉස්සරහා කානුව ගොඩ වෙලා නම් ඒ කානුව සුද්ධ කරන්න, ලස්සනට පිරිසිදුව තියන්න. මේ දේවල් කරනකොට අර ගෙදර ඉස්සරහා බෝඩ් එකක් නොගැහුවත් ගෙදර ළඟ යන හැම කෙනෙක්ම ඔබට සෙත්පතමින්, ඔබට යහපතක්ම වේවා කියමින් තමයි එතන යන්නේ. ඔබට විතරක් නෙවෙයි, ඔබ ජනිත කරපු ඔබේ අම්මට තාත්තට ආශිර්වාද කරමින් යන්නේ. ටිකෙන් ටික පින්නතුනේ මේ දානය දෙන ආකාරය අපි මේ සඳහන් කරන්නේ. අපි බොහෝ විට දානයක් කියලා කිව්වහම ස්වාමීන් වහන්සේලාට දෙන සංඝසුද්ධ දානයක් තමයි අපට මතක් වෙන්නේ. වාර්ෂිකව සිදු කරන කටින දානයක් තමයි මතක් වෙන්නේ. ලොකු චෛත්‍යයක් හදන එක, පුරාණ ප්‍රදේශයකට ගිහිල්ලා පූජා භූමියකට ගිහිල්ලා ලොකු චෛත්‍යයකට කරන දානයක් තමයි ඔබට බොහෝට මතක් වෙන්නේ. නමුත් පින්නතුනේ ඔබේ නිවසම දන්හලක්, දානශාලාවක්, දන්සලක් කරගන්න පුළුවන් අවස්ථාවක් මේ. ඔබ භෞතික දේවලෙන් දාන විතරක් දෙනවක් නෙවෙයි, ඔබේ ශ්‍රමයෙන් දන් දෙන්න පුළුවන්. ඒ ශ්‍රම දානයක් පින්නතුනේ දානයක් විදිහට සැලකන්න. ඉතින් මෙතනින් ආරම්භ වන මේ දන් වැට ටිකෙන් ටික ඉහළට ගිහිල්ලා දුගී මගේ යාචකාදීන්ට, අසරණයට, තමන්ට ඉන්න දුගී මගේ තමන්ගේ ඥාතීන්ට උදව් උපකාර කළා. එතනින් ආරම්භ කරන මේ දන් වැට ඉහළම වශයෙන් සැලකන්නේ තමන්ගේ නිවසේදී තමන්ට බුද්ධ පූජාව කියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒකත් ඉහළම පූජාවක්. ඊටත් වඩා ඉහළ පූජා විදිහට සැලකනවා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරන එක, සංඝසතු දානයක් දෙන එක. ඔබේම නිවසට වැඩමවල ලොකු දානයක් ඔබට දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබේ ගමේ ඔබ අඳුරන කෙනෙකු තැනක හරි දානයක් දෙන අවස්ථාව විදිහකට සහභාගී වෙන්න. ඔබට පුළුවන් මට්ටමින් දෙයක් ගිහලා උදව් කරන්න. එහෙම බැරි නම් අඩු ගානේ දානෙට ගිහලා ඔබ ශ්‍රමයෙන් උදව්වක් කරන්න. දම් බෙදලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. ඇතැම් විට නිවසේ වියදම් කරපු වැඩක් වඩා ඔබට ඒකෙන් කුසලයක් සිදු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පින්නතුනි ටිකෙන් ටික අපි මේ දන්වට දෙන්න පුළුවන් ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ පැහැදිලි කරන්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා කාතකෙන් භෞතික දේවල් දීමෙන් ඉහළම අවස්ථාවක් විදිහට සැලකන්නේ සංගසතු දානයේ පින්කමටත් වඩා ඉහළ පින්කමක් ඉදිරිය සැලකන්නේ මොකද්ද? අගත අනගත චතුදිස සංගස දිනේ කියලා. පැමිණියා වූද නොපැමිණියා වූද සිව් දෙසින් වඩනා ස්වාමීන් වහන්සේලා උදෙසා ආවාසයක්, කුටියක්, විහාරස්ථානයක්, විහාරස්ථානයකට කිසියම් ද්‍රව්‍යයක් පූජා කරන්න පුළුවන් නම් සෝච සම්බදදෝ හෝති යෝදදාති උපස්සයන් කියපු විදියට යම් කිසි කෙනෙක් ආවාස පූජාවක් නිවසක් දෙනවා නම් සියල්ලක්ම පූජා කරා කියන මේ පණිවිඩය තමයි බුදුහාමුදුරෝ භෞතික දේවල් වලින් ඉහළම දේවල් ඉදිරිය සලකන්නේ. එනිසා පින්වත්නි මේ සඳහා ඔබ දායක වෙන්න. විහාරස්ථානයක් ඉදිකරන අවස්ථාවක්, කුටියක් හදන වෙලාවක්, බහන මධ්‍යස්ථානයක් ඉදිකරන වෙලාවක් තියෙනවා නම් හැකි පමණින් Taman දායක වෙන්න. ශ්‍රමෙන් හෝ දායක වෙන්න. සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. මේ වෙහෙළම කුසල විදිහට සලකනවා. මෙන්න මේ විදිහට අපට භෞතික දේවල් දීලා තවත් ඉදිරියට සඳහන් කරනවා. ඒ දාණයටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා බුදු ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යනවා නම් ඒ කියන්නේ සංසාරටත් වඩා වැඩි කියලා. යම් කිසි කෙනෙක් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදී වශයෙන් පංචශීල සමාදන් වෙලා ආරක්ෂා කරනවා නම් ඒ කියන්නේ සංසීටත් වැඩි කියලා දේශනා කළා. මේ විදිහට පින්නතුනේ දාණයට වඩා සීලය අනිසංසදායි කියලා සඳහන් කළා. ඊට පස්සේ සීලයටත් වඩා සඳහන් කරන්න යම් කිසි කෙනෙක් කිසියම් මලකින් කිසියම් ද්‍රව්‍යකින් සුවඳහමන වේලාවක් වැනි ඊටව සල්ප මොහොතක් හෝ සම්බේ සත්තා භවන්ත සුගතත්තා සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙස්සිතවිල්ල පාවිච්චි කරනවා නම් භාවිත කරනවා නම් මෙන්න මේක මේ ලෝකයේ තියෙන ඉහළම කුසලයේ විදියට ඉහළම ලෞකික පින විදියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙන්න මේ මෛත්‍රී භානාව වැඩි වෙනවා. පින්නොතින මේක සරල දෙයක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරාංශංගේ කල්පලක්ෂයක් කරපු ගවේෂණයක සුවිශේෂී අනාවරණයක් විදියට මේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? මේ ලෞකික ජීවිතය තුල සංසාර චක්‍රය තුල අපට කළ හැකි කරන්න පුළුවන් ඊටාම සරලව සහ ඊටාම අවම වියදමකින් සහ ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් ඉහළම කුසලයේ විදියට බුදුහාමුදුරෝ පෙන්වා දෙන්නේ මොකද්ද? මෛත්‍රී භාවනා වැඩීම. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන හැකි තාක් දවසට පුරුදු පුහුණු කරන්න වඩන්න. ඒක සරල දෙයක් නෙවෙයි පින්නතුනේ. මේ සිටවිල්ලත් එක්කම තමන්ගේ වචනය, කර්මාන්ත, දිවි පැවැත්ම, උස්සාහය, සතිමත් බව, සමාධිය සියල්ලම මේත් එක්ක විශාල වෙනසකට පරිවර්තනයකට භාජන වෙනවා. තමන්ට ලෝභකම් කරන්න හිතෙන්නේ නැහැ. කෙනෙකුට හානියක් කරන්න බෑ තමන්ට. සොරකමක් කරන්න බෑ. කේලමක් කියන්න බෑ තමන්ට. මේ මෛත්‍රී සිතුවිල්ල තමන් ඉන්නවනම්. තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරය බලන්න පින්නතුනි. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලෞකික කුසල අපට කොහොමද කරගන්න පුළුවන් ආකාරය කියලා. මංගල සූත්‍රය තවත් මේක පැහැදිලි කරනවා. පින්නතුනි අපිට සම්මා දිට්ඨියෙන් හිත පිරිසිදු කරගන්න ඕන කියන හැඟීමක් ආපු ගමම්ම අපි හිත පිරිසිදුව තියාගන්න පටන් ගත්තු මොහොතේ පටන්ම අපේ ජීවිතයේ ආශිර්වාදාත්මක දේවල් Tamante සුභාසින්සනවන දේවල් ජීවිතය තුළ සිද්ධ වෙනවා. මංගල කරුණ සිද්ධ වෙනවා. මාතා පිතෝ පට්ඨානං අපි අමර තාත්‍ර සලකනවා. පූජාච පූජනීයානං පිදී උත්තණ්ඩ පුදනවා. ආරති විරති පාපා අකුසලෙන් මිදෙනවා. කාලේන ධම්ම සවනම් සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරනවා. කාලේන ධම්ම සවනම් කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කරනවා. කතඤ්ඤුතා කළගුණ සලකනවා. දානංච ධම්මචර්යාච දන් දෙනවා. ධර්මයේ හැසිරෙනවා. දූ දරුවන්ට හොඳට සලකනවා. අමු සැමියන්ට හොඳට සලකනවා. මෙන්න මේ වගේ තමන්ගේ ජීවිතයේ දවසකට මංගල කරුණ රැසක් සිදුවන ජීවිතයක් බවට පත් වෙනවා. පින්නොතින අපි ආශිර්වාද ගන්න තැමිට බොහෝ දුර බැහැර ප්‍රදේශවලට යනවා. ඇතැමිට දේවාලවලට යනවා. පූජනීය ස්ථානවලට දුර බැහැර යනවා අපි ආශිර්වාද ලබා ගන්න. නමුත් පින්නොතුනි අපි හරියට සම්මාදිටිය ලැබුවොත් නිසලස අපට කල්යාණ මිත්‍රයන්ගේ අනුශාසනා ලැබෙනවා නම් ඒවට අපි අවධානය යොමු කරනවා නම් අපේ නිවසම අපට පන්සලක් කරගන්න පුළුවන්. අපේ නිවසම දන්සලක් කරගන්න පුළුවන්. අපේ නිවසම දේවාලයක් කරගන්න පුළුවන්. අපේ නිවසම දිව්‍ය විමානයක්, බ්‍රහ්ම විමානයක් කරගන්න පුළුවන් මාර්ගයයි මේ කම්මස්සකතා ඥානයත් එක්ක බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. මෙන්න මේ විදියට වඩන කුසල් වලින්, පින්කම් වලින්, ඉහෙළම පින්කම විදියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා සඳහන් කරනවා. දන් දීම සමචරියාව නැත්නම් සීලය සහ මෙත්ත චිත්තං මෛත්‍රී වැඩිම කියලා. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී නවතින්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණය පුහුණු කරන කෙනේ බවට පත් වෙනවා. මෛත්‍රී වඩන කෙනා අනිත් කෙනෙක්ගේ දුකෙදි පිහිට වෙනවා, කරුණාව දක්වනවා. විශේෂයෙන් කෙනෙක් දුගති ගාමි වෙන්න තියෙනන් හැකිතාක දුරට හෝ එකකින් වළක්වනවා. මුදිතා ගුණය කෙනෙක් දින වෙනවා නම් හුඟා සතුට වෙනවා. කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. වෙන කෙනෙක් දරුවෙක් අසල්වැසියෙක් දින වෙනකොට තමන්ගෙම දරුවෙක් දින වෙනවා කියලා වගේ සතුටෙන් බලනවා. අනේ තව තව දින වෙන්න. සාදු සාදු කියලා ආශිර්වාද කරනවා. එයාට පුළුවන් සුළු දෙයකින් හරි තමන උදව් කරනවා. මෙන්න මේ විදිහට අපට අපේ ජීවිතය ආශිර්වාදේ ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මුදිතා ගුණය, උපේක්ඛාව, මෙදහත් බව. තමන් අනිත්‍යයට උදව් කළාත් තමන්ට ඇතැම් විට දුකෙන් එයා නිදහස් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී තමන් කර්මය ගැන හිතලා හිත උපේක්ෂාවට පත් කරගන්නවා, මෙදහත් වෙනවා. සමහර විට අපිට මේ ලෝක ධර්මයන් පාලනය කරන්න බෑ. මෙන්න මේ විදියට කම්මසකතා සම්මාදිට්ඨියෙන් අපි ලබන ඉහෙළම පින තමයි මෛත්‍රී වැඩීමෙන් ලබන ආනිසංසය. ඒ ආනිසංසයෙන් අපි ඊළඟට පත් වෙන ප්‍රතිඵලය තමයි උපේක්ෂාවට පත් වීම. ඒ විතරක් නෙමෙයි මේ කර්ම ආනිසංසය විදියට අපට මේ ජීවිතයේ මේ මොහොතේ ලබාගෙන තියෙන කුසල ඉහෙළටම දිනු කරගන්න පුළුවන්. අනිත් අතින් යස්ස පාපං කතං කම්මං කුසලේන පිති යති සෝයි මං ලෝකං පබහසෙදී කියපු ආකාරයට වලාකුලෙන් නික්මෙන පුන්සඳක් වගේ සඳ පොහොය දවසේ තියෙන හඳ වලාකුලකින් වැසී තිනකොට ඒ හඳේ නිසි ආලෝකයේ ලෝකෙට ලැබෙන්නේ නැහැ. නමුත් එතන තියෙන වලාකුළු ඉවත් වෙනවත් එක මේ හඳේ ආලෝකයේ ලෝකෙට පැතිරෙනවා. අන්න ඒ වගේ අපට පුළුවන් අපි අතින් මේ ජීවිතයේ හෝ සසර ජීවිතයේ සිදු වෙලා තියෙන ඇතැම් අකුසල කර්ම මේ සිද්ධ කරන බලවත් කුසල දහම් නිසා දානමය වශයෙන්, සංඝසතු දානමය පින්කම් වශයෙන්, සංඝවාස පූජාව, බුදු දාම සංඝ ගැන තෙරුවන් සරණ යාම, පංචශීල ආරක්ෂා කිරීම, විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වැඩීමෙන් ලබන මේ කුසලෙන් අපට පුළුවන් අර අකුසල් සැලකුත් ප්‍රමාණයක් යටපත් කරන්න. පිනුතුනි මේක හොඳට හිතර ගන්න ඕන කාරණයක්. ඔබ නිතර ඉහළ කුසලයන් තුළ ඉන්නවනම් ඔබ ඒ කුසලෙන් ශක්තිමත් නම්, ඒ වර්ථවත්ව සිද්ධ කරනවා නම්, බුද්ධිමත්ව සිද්ධ කරනවා නම්, විශේෂයෙන්ම ඔබ මෛත්‍රී භාවනා වඩනවා නම් මේක තමයි තමන්ගේ අපලය දුරු කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය. බොහෝ පින්තුන් තමන්ගේ හඳහන් ආදී විශ්වාස කරන අය අපල කාලයක් කියලා හිතාගෙන ඉන්න කාලවල තියෙනවා. පින්තුනි මේ අපලයට තියෙන හොඳම පිළියම තමයි මෛත්‍රී භාවනා වඩන. දවසට විනාඩියක් දෙකෙන් පටන් අරගෙන විනාඩි 5, 10, විනාඩි 20, 30 පුළුවන් තරම් මේ භාවනා පුහුණු කරන්න. ඔබට අපලයක් කියලා දැනෙනවත් නැහැ. මේ මොන දේ ආවත් ඔබට යටපත් කරගන්න පුළුවන් සුවිශේෂ ශක්තියක් මේ කුසලයේ තුලින් ලැබෙනවා. මේ අනාවරණය තමයි බුදුහාඳුරෝ ලෝකයට ප්‍රකාශ කළේ. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මෙන්න මේ අවබෝධයටපත් වීම. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේ අවබෝධයෙන් දිවිමඟ පහන් කර ගැනීම. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේ අවබෝධයෙන් ප්‍රතිඵල ලබාගත් උත්තමයන් වහන්සේ අනුගමනය කරනවා කියන දෙයයි. මේක ඊටාම නිවැරදි අවබෝධ කරගන්න. ඔබ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යන්නේ තෙරුවනේ ගුණ කියලා කුසල සිදු කරගන්න විතරක් නෙවෙයි. ඒ තෙරුවනේ ඉස්මතු වෙන මේ දහම් පණිවිඩය තමා අනුගමනය කරෝතින් තමන් ජීවිතයේ සිදු කරන්නේ සියලුම දේවල්ට වඩා ඉක්මනින් සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලය තුළදීම අකාලික වශයෙන් ඉතාම ඉක්මනින් තමන්ට ප්‍රතිඵල ගෙන දෙනවා කියන විශ්වාසයයි මේ කාරණාවලින් සඳහන් කරන්නේ. ඉතින් මේ විශ්වාසනීයත්වය අපට තියෙන්නට ඕන. බුදුහාඳුරන්ගේ ධර්මය ගැන සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය තියෙනවා කියන්නේ මේකයි. මේකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. මේ අපි සඳහන් කළේ ලෞකික ජීවිතයේ අකුසලෙන් මිදලා කුසල වැඩින් වශයෙන් දාන සීල භාවනා පින්කම් සිදු කරගෙන අපේ ජීවිතත් පහන් කරගෙන අකුසල් යටපත් කරගෙන ඒ විතරක් නෙමෙයි මේ ඇති කරගන්නා වූ පුණ්‍ය ඵලය අපට පුළුවන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වන්නට බලාපොරොත්තු වන සත්‍යයන්ට මෙත් සිතින් අනුමෝදන් කළා මියගිය අයත් පින් බලාපොරොත්තු වෙන අයත් සුවපත් කරන්ටත් මේ ධම්මගේ Tamanට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි Tamanට තියෙන බාහිර කරදර අඩු වෙලා හොඳ කල්යාණ මිත්‍රයන් ලැබිලා Tamanගේ කටයුතු සාර්ථක වෙලා අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු, නිවසේ කටයුතු, සමාජීය කටයුතු, දරුවන්ගේ කටයුතු මේ බොහෝ දේවල් සපර කරගන්නටත් අපේ කායික නිරෝගී භාවය ඇති කරගන්නටත් මේ සියලු පින්කම් අපට ආශිර්වාදයක් වෙනවා. එනිසා පින්තුනේ කර්මෙන් ලබා ගන්න පුළුවන් උපරිම වාසිය අපි ලබා ගන්නට ඕන. බොහෝ දෙනෙක් ධර්මයේ නාමයෙන් කටයුතු කළාට මේ බුදුදහමෙන් ඉස්මතු කරලා දෙන මේ කාරණා විශේෂයෙන් අපි මේ අනුපිළිවෙලින් සඳහන් කළේ වේලහම සූත්‍රය ඇතුළත් වන මේ කුසල් පිළිබඳව. ඉතින් ඊටාම පැහැදිලිව මේ සූත්‍ර ධර්ම වල දක්වන කාරණායි අපි මේ ඔබට ඉස්මතු කළ දෙන්නේ. ඔබ දක්ෂ වෙන්නට ඕන මේ කරුණ මතක තියාගෙන හැකිතාක දුරට ජීවිතයෙන් මේව පුහුණු කරලා ජීවිතයෙන් ප්‍රයෝජනය ගන්නට. ඊළඟට පින්වත්නි මේ කම්මසගත සම්මාදිටිය අපි හිටියත් අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ අපි කර්ම සිද්ධ කරන්නේ පුඤ්ඤාවිසංකාර සිද්ධ කළත් ආනන්‍යාවිසංකාර සිද්ධ කරත් නැත්නම් පාප කර්මයන් විදිහට අපුඤ්ඤාවිසංකාර සිද්ධ කළත් අපි ඒ සියලක්ම සිද්ධ කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව නිසා මේ සංස්කාර සිතිවිලි චේතනා පහළ වෙන්නේ. මෙන්න මෙතෙන්දී පින්වත්නි අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. කම්මස්සකෝමී කම්මදායාදෝ කම්මයෝනියාදී වශයෙන් බුදුහාඳුරෝ කර්මය ගැන සම්මුති සත්‍ය තුල ඉඳගෙන සංසාර චක්‍රය තුල ඉඳගෙන කර්මය ගැන අවධාරණය කළා වගේම කර්ම ගැන නිතර මෙනෙහි කරන්න කිව්වා වගේම පුඤ්ඤාභි සංඛාර සිද්ධ කරන්නට උනන්දු කළා වගේම මා පුඤ්ඤස්ස බහය කියලා පිනට බය වෙන්න එපා කියලා අනුශාසනා කළා. චිත්ත අලංකාරං චිත්ත පරික්ඛාරං කියලා සිත ලස්සන කරන, සිත අලංකාර කරන, සිතට පිරිකර, සිතට ආහාර දෙන්න කියලා අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේ එපමණකින් නොනවති මේ සම්පූර්ණම කර්ම චක්‍රයේ නිදහසන මාර්ගයත් අපට දේශනා කළා. එතෙන්ට යනකොට අපි බලන්නේ ඉහෙළම දැක්මකින් මේක බලන්නේ ලෝකයේ ගැන. මුලදී අපි කර්මයේ සොකිය කොට ඇති කියලා දේශනා කළා බුදුහාඳුරෝ. කර්මය ගැන නිතර සීකරණ කියලා දේශනා කළා. ඒ වගේම කර්මය ගැන දන්නව නම් තමන් අත්හැරලා යන දේවල් ගැන සඳහන් කළා. එහෙම සඳහන් කරපු බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තුල පැහැදිලිවම දැක් වෙනවා. ඉහෙලට ගියාට පස්සේ අපි දකිනවා කම්මස්සකාරකෝ නත්ති විපාකස්සක වේදකෝ සුද ධම්මා පවත්තන්ති ඒ වේතං සම්මදස්සනං කියලා කාරණයක්. සම්මුති සත්‍ය තුල ඉඳගෙන කර්මයේ විඳින පුද්ගලයා ගැන සඳහන් කළාට පරමාර්ථ සත්‍යට යනකොට අපි එහෙම සඳහන් කරන්නේ නැහැ. කර්මයේ කරන කෙනෙක්වත් විඳින කෙනෙක්වත් සඳහන් කරන්නේ නැහැ. මේකමයි වජිරා සූත්‍රයේදී වජිරා මෙහෙණිය සඳහන් කරන්නේ යතා යංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. රතේක, රියක, කරත්තේක, රෝධාදී කොටස් එකතු වෙච්ච තැන රතේ කියන શબ્දයක් සම්මුති වශයෙන් කියනවා. නමුත් සම්මුති වශයෙන් ගත්තට ඒකට කෑලි ටිකක් විතරයි තියෙන්නේ. කොටස් ටික එකතුවක් විතරයි. ඒවන් කන්දේසු සන්තේසු අන්නේ වගේ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචක එකතු වෙච්ච තැන අපි සත්‍යය කියලා කිව්වට මේක සම්මුති මාත්‍රයක් විතරයි. එතකොට කර්මය අයිති වෙන්නේ ස්කන්ධ පංචකයෙන් සංඛාර කියන ස්කන්ධයට. අන්නේ සංඛාරයේ අපි විඳින පුද්ගලෙක් ඉන්නවා කියලා සම්මුති සත්‍යයට අනුව කිව්වට සැබෑ වශයෙන් ගත්තොත් මේක හේතුඵල ධමයක් විතරයි. මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයක් තමයි මේ සිද්ධ වෙන්නේ. අන්නේ කවබෝධ කර ගැනීම සඳහා බුදුහාමුදුරෝ අත්ති බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියලා සම්මාදිට්ඨි ඉහළ පියවරකුත් අපට දේශනා කළා. ඒ මොකද්ද? විශේෂයෙන් නිබ්බේධික සූත්‍රයේ දැක්වෙනවා කර්මය කියන්නේ මොකද්ද කියලා. කම්මං බික්කවේ වේදිතබ්බෝ. කර්මය මොකද්ද? චේතනාහං බික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. බුදුහාඳුර කර්මය කියලා දක්වන්නේ චේතනාව සිතිවිල්ල. සිතින් සිතලා කයින් වචනෙන් සිතින් අපි යම් දෙයක් කරනවා නම් මෙන්න මේකයි කර්මය කියන්නේ. මෙන්න මේකයි විපාක බවට පත් වෙන්නේ කියලා සඳහන් කළා. බුදුදහමේ සාමාන්‍ය කර්මය කියලා කියන්නේ විපාක ජනිත කරවීමට හේතු වන චේතනා සමුදාය. ඒක සිතින් කරන්න පුළුවන්, කයින් කරන්නත් පුළුවන්, වචනෙන් කරන්නත් පුළුවන්. නමුත් සිත මුල් වෙන්නට ඕන. සිත පාදක වෙල යමක් කරොතින් විතරයි ඒක කර්මයක් බවට පත් වෙන්නේ. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සිතුවිල්ලක් හිතන හැම අවස්ථාවකදීම කර්මය වෙනවද කියලා. පින්තුනි මේක ඊටාම නිවැරදිව ඊටාම සියුම් අපි තේරුම් ගත යුතු ස්ථානයක්. අවිද්‍යාපත්‍ය සංඛාරා, එතන සංඛාර චේතනා කියලා කියන්නේ කර්මය සකස් වීම කියලා කියන්නේ අවිද්‍යා පාදකව සිද්ධ කරෝතින් විතරයි. එහෙම නැත්නම් රහතන් වහන්සේ කර්ම කෙනෙක් කරන බවට පත් වෙනවා. නම කර්ම කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒයි රහතන් වහන්සේ සිතනවා. රහතන් වහන්සේ සිතන කයින් වචනේ සිරින් දේවල් කරනවා. නමුත් ඒකට මේ කතාව කියන්නේ නැහැ. චේතන හාම්බෙක්ක වේ කමං වදාමි කියලා රහතන් වහන්සේ විග්‍රහ කරන තැනදි කියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ කරන කර්ම අපි කරන වගේ අවිජ්ජාපත්‍ය සංඛාරා ගණයට යන්නේ නැහැ. මෙන්න මේක ඊටාම් පැහැදිලි කරගන්න ඕන දෙයක්. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි හැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ පේන රූපේ මේ මොහොතේ තියෙන එකක් මට පේන්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට හිතන්නේ මේ මොහොතේ කනට ලෝකේ තියෙන රූපයක් පිළිබඳව තමන්ට ඇහෙනවා කියලා. මේක තමයි භවය කියලා කියන්නේ. බාහිර ලෝකයක් මේ මොහොතේ තියෙනවා කියන හැඟීම. භෞතික ලෝකයක් තියෙනවා කියන හැඟීම. පින්නුතුනේ ඇත්තටම අපි මේ විඳින්නේ නිරුද්ධ වෙච්ච ලෝකයක්. ඔබ මේ මොහොතේ ඇසට රූපයක් දකින වෙන්න පුළුවන්. නමුත් ඒක ඇසට වර්තමානයේ පතිත වෙනවා. ඒ පතිත වෙන අවස්ථාවේදී ඇතිවන ස්කන්ධ පංචකයේ මුල් විඥානයේ ඒ වර්ණ ඡායාව සඳහාම කැප වෙලා වැය වෙලා යනවා. අපි ඒක තේරුම් ගන්නකොට ඒ ඇසත් ඒ රූපයත් ඒ චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් විපාක මනෝ ධාතුවත් විපාක මනෝ විඥානයත් කියන මේ අවස්ථා ගානක් පසු කරලා ගිහිලා ඒවා නිරුද්ධ වෙලා අපි මේ ඇසෙන් දකින රූපය තේරුම් ගන්නේ චක්කු විඥානයෙන් නෙවෙයි, අපි තේරුම් ගන්නේ මනෝ විඥානයෙන්. ඒ තේරුම් ගන්න මනෝ විඥානයත් අහුත්වා සම්බුතං හොත්වාන භවස්සති, පෙර නොතිබී හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන අවබෝධයට පත් වෙනවා. මෙන්න මේ අවබෝධයෙන් නොමෙති තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවබෝධයෙන් නොමෙතිව අපි යමක් ගැන හිතනවා නම් අපි අකුසල කරන වෙලාව විතරක් නෙවෙයි, අපි පිනක් කළත් අපි අවිද්‍යාව තුලයි ඉන්නේ. අපි නිරුද්ධ වෙච්ච ලෝකයේ ඇතේ කියලා අරගෙන ඉන්නේ. මේකට කියන්නේ ස්පර්ශ සමුදයන්ති ඉන්නවා කියලා. ඇස රූපය ආදී මේ ආයතන අරමුණු එකට එකතු වෙච්ච මොහොත තුලම අපි තාම බැසගෙන ඉන්නේ. මේකට කියන්නේ ස්පර්ශ සමුදයන්ති ඉන්නවයි කියලා. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ ස්පර්ශ නිරෝධයට. ස්පර්ශ නිරෝධය කියන්නේ ඇසෙන් රූප නොදකින්දීම නෙවෙයි. ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ ඇසෙන් රූපයක් දැක්ක වෙලාවෙදී ඒක නිරුද්ධ වෙලා දැන් පේන්නේ මනසින් ඒ මනසත් නිරුද්ධයි කියලා දකින අවබෝධයටයි ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ. බාහිර රූප කෙලස් කියලාවත් බාහිර රූප බලන්න එපා කියලාවත් ඇස් දෙක වහගෙන ඉන්න කන් දෙක වහගෙන ඉන්න කියලා බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන්නේ මේ යථාර්ථය නෝනින් දකින්න. ඔබට යමක් සිහි වෙන හැම අවස්ථාවකදීම ඒ සිහි වෙන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා නෝනින් දකින්න. ඔබ මේ වෙලාවේ ඉදිරි පිට බලාගෙන ඉන්න රූපයක් ඔබ තේරුම් ගන්නකොට ඔබ ඒ මුල් අවස්ථාවේ ඇසත් රූපයක් නිරුද්ධ වෙලා ඒ චක්කු විඥානයත් නිරුද්ධ වෙලා මේ තේරුම් ගනි මනෝ විඥාණයෙන් ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඒ මුල් අත්දැකීම එතනේ විදිහට නැහැ කියලා දකිනවා නම් අපට බාහිර රූපය ගැන දැඩි ආසාවක්වත් අමනාපයක්වත් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේකටයි බුදුරජාණන් වහන්සේ ဒုတိය කම්ම සූත්‍රයේදී දේශනා කළේ අත්ථේ භික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සංවත්තති. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කලුත් නොවන සුදුත් නොවන කර්ම විපාක ගෙන දෙන කර්මේශය කිරීමට හේතු වන කර්ම තියෙනවා. බුදුහාම දේශනා කරනවා මහණෙනි කර්ම වර්ගයක් තියෙනවා. කලුත් නොවන සුදුත් නොවන කලුත් නොවන සුදුත් නොවන කර්ම විපාක ගෙන දෙන කර්ම ක්ෂය කිරීමට හේතු වන කර්මයක් තියෙනවා. මෙන්න මේක තමයි ලෝකෝත්තර සම්මාදිට ඉඳගෙන ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, චක්කු සංපස්ස අනිත්‍යයි, සක්කු සංපස්ස ජා වේදනා අනිත්‍යයි, රූප සංඥාව අනිත්‍යයි, රූප සංචේතනාව අනිත්‍යයි, රූප තණ්හාව අනිත්‍යයි, රූප විතක්ක, රූප විචාර ආදී මේ තියෙන සියලුම ස්වභාවයන්හි අනිත්‍යතාවය පෙරපස නොබී හටගෙන නිරුද්ධ වීම දැකීම. ඇයි අපි මේ අවබෝධයට යන්න ඕනට ඕනේ? අපි සසර තුල දාන ආදී පින්දහම් කළා කොච්චර අපි සුවයෙන් සතුටෙන් වාසය කළත් අපට මරණ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපට ලෙඩවීම නැමැති දුකෙන් නිදහස් වෙන්න බෑ. ව්‍යාධි දුකට අපිපත් වෙනවා. මහලු වෙනකොට තියෙන මේ දුක් ටික අපි විඳිනවා, ජරා දුක විඳිනවා. මෙන්න මේ ජරා මරණ ව්‍යාධි ජාති ආදී මේ සංසාර චක්‍රයේ තියෙන සදාතනික දුක් සමුදායෙ නිදහස් වෙන නම් අපි මේ දර්ශනට එන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ අර කර්ම චක්‍රය තුල සාර්ථක වෙලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකල යන අනුශාසනා කරන්න විතරක් නෙවෙයි. විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයකින් අප ලබන ඉහළම ආනිසංසය බවට පත් වෙන්නට ඕන කුමක්ද? අප මේ ලබන අවබෝධය දුකෙන් නිදහස් වීම සඳහා අවබෝධයක් වෙන්නට ඕන. නිබ්බේධික පරයය කියලා සූත්‍රයක් තියෙනවා. මේකට නිබ්බේධික සූත්‍රයක් කියලා කියනවා. ඒකේ කියනවා කම්මං භික්ඛවේ වේදිතබ්බං, කර්මය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. චේතනහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය චේතසා. චේතනාවට කර්මය කියන්නේ අවිද්‍යා සහගතව ඇති වෙන චේතනාවෙන් කායිකව වාචිකව මානසිකව කරන ක්‍රියාවන් වලයි කර්මය කියලා කියන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ, කර්මයන්ගේ නිදහනේ දැනගන්න. කර්මයන්ගේ හේතුව මොකද්ද? කර්මය හටගන්නේ ස්පර්ශය නිසා. අවිද්‍යා පාදකව මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළ ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ගන්න මොහොතේ කර්මය ජනිත වෙන්නේ, කර්මය හටගන්නේ. කම්මානං වේමත්තතා වේදිතබ්බෝ, කර්මයන්ගේ විවිධතාවයන් තියෙන මේ කර්මයන්ට අනුරූපව පුද්ගලයන් ඒ ඒ තැන්වල උපත ලබනවා. මොනවද? කම්මානං වේමත්තතා වේදිතබ්බෝ කියන පදය අපට විස්තර කරන්න පුළුවන්. මේ කර්මයේ ප්‍රතිඵල විදියට ඇතම් කෙනෙක් නිරේ උපදිනවා, ඇතම් කෙනෙක් ප්‍රේත ලෝකෙ උපදිනවා, ඇතම් කෙනෙක් තිරච්ඡාන ලෝකෙ උපදිනවා, ඇතම් කෙනෙක් මනුස්ස ලෝකෙ උපදිනවා, ඇතම් කෙනෙක් දිව්‍ය ලෝකවල උපදිනවා, බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. මේක තමයි කර්මයේ තියෙන විවිධතාවය. ඒ වගේම කම්මානං විපාකෝ වේදිතබ්බෝ, කර්මයන්ගේ විපාක දැක්වෙනවා දිට්ඨධම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියලා. මොනවද ඒවා? මේ ජීවිතයේම ලැබෙන විපාක තියෙනවා. මරණයෙන් පස්සේ ඊළඟ ආත්ම භාවයේ අනිවාර්යෙන් ලැබෙන විපාක තියෙනවා. අපරාපරිය නිවන දක්වාම යන කර්ම තියෙනවා. පින්නොතුනි, අප මේ කර්මයේ සාකච්ඡා කරන්නේ මරණය සුගතිගාමී වෙන විතරක් නෙවෙයි, මේ ජීවිතයේම ලස්සන කරගන්න. මේ අවබෝධය ලැබෙච්ච මොහොතේ පටන් ඉක්මනින් අකුසලෙන් මිදෙන්න, හැකි තාක් උපරිම ඉහළම කුසල කරගන්න, කුසලයේ ලැබෙන්න තියෙන ඉහළම වාසය ටික ලබා ගන්න ධර්මයෙන්. එහෙම කරනකොට තමන්ට වැඩිපුර ආනිසංස ලැබෙන මේ ජීවිත කාලයමයි. ජීවිතේ එන්න එනම සතුට වැඩි වෙනවා. ඔබටම දැක ගන්න පුළුවන් සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලයේ ආනිසංස දැක ගන්න පුළුවන්. මේකට කියන්නේ ditta dhamma vedaniya karma කියලා. මේක තමයි කර්ම විපාක දෙන ආකාරය. සමහර කර්ම තියෙන මරණයෙන් පස්සේ ඊළඟ ආත්ම භාවයේ අනිවාර්යෙන් විපාක දෙන කර්ම. ධ්‍යාන ලැබවෙන්න කෙනෙක් ධ්‍යානවල ප්‍රතිඵල විදියට බ්‍රහ්ම ලෝකවල ඉපදීම, ඒ වගේම සමහරට අනන්තර කර්ම තියෙනන් ඊට අනුව නිරේ ඉපදීම, මේ වගේ දෙවෙනි ආත්ම භව ඊළඟට හේතුන කර්ම තියෙනවා. වගේම අපරා පරිවේදනීය කර්ම, නිවන දක්වාම සසරේන කර්ම තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණෝ ගැනත් නිබ්බේධික සූත්‍රයෙන් දැක්වෙනවා. ඊළඟට දක්වනවා කම්මානං නිරෝධෝ වේදිතබ්බෝ, කර්මයන්ගේ නිරෝධයක් දකින්නට ඕන. නිරෝධය කියන්නේ මේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු ඇති වෙච්ච අවස්ථාවේදී ඒක නිරුද්ධ වෙන ආකාරය දැකීම තමයි කර්ම නිරෝධය කියන්නේ, කර්මක්ෂය කිරීම කියලා කියන්නේ. අපට යම් සිතුවිල්ලක් හිතනකොටම දැකපු රූපයක් නම් ඒ දැකපු රූපයේ මේ වෙලාවේ නිරුද්ධ වෙලා කියලා දකිනවා නම්, කනට ආපු ශබ්දයක් මේ වෙලාවේ ඒ ශබ්දෙන් නිරුද්ධ වෙලායි තියෙන්නේ, දැන් මේ මනසින් දකින්නේ, ඒ මනසත් මේ වෙලාවේ ධර්මාලම්බණින් සයිස්පර්ශය හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම්, අන්න ඒ තත්ත විචක්කති ඒ තැනම විචක්ෂණ සීලිය අපි දකිනවා නම් නොනින් මෙන්න මේක තමයි කම්මානං නිරෝධෝ වේදිතබ්බෝ කියලා කියන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා කම්මානං නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා, කර්මයන් නිරෝධ කරන මාවත දැක ගන්නටත් ඕන. ඒ මොකද්ද? අය මේ වාරිය අට්ඨංගිකෝ මග්ගෝ. මෙන්න මේ ආරසංග මාර්ගයේ ගමන් කිරීම. චතුරාර්ය සත්‍ය, පරිසම්පාදේ, හේතුඵල ධම, ඉදප්පච්චතා ආදී මේ නම් වලින් සඳහන් කරන මේ අවබෝධය තුළ ඉඳගෙන හැකි තාක් දුරට මේ ආරසංග මාර්ගය තුළ තමන්ගේ දිවි මඟ සකසා ගැනීම. සම්මා දිට්ඨි යහපත් දැක්මෙන් ඉඳගෙන සම්මා සංකල්පයෙන් උපරිම ලෙස ඉන්නට ඕන. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ නිවැරදි සංකල්ප තුළම වාසය කරන්න උත්සාහ කරන්නට ඕන. සම්මා වාචා, නිවැරදි වචන කතා කරන්න ඕන. සම්මා කම්මන්ත, කයින් නිවැරදි දේ කරන්නට ඕන. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරයෙන් වළකින්නට ඕන. සම්මා ආජීවයේ ධාර්මිකව ජීවත් වෙන්නට ඕන. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවන් ජීවිකම් කප්පේති කියන්නේ මේකයි. ඊළඟට සම්මා වායාමයේ උත්සාහය, නූපං අකුසල නොඉපදීමටත්, උපං අකුසල දුරු කිරීමටත්, නූපං කුසල ඉපදීමටත්, උපං කුසලයේ දිනු කර ගැනීමටත් අකණ්ඩ උත්සාහයක් තියෙන්නට ඕන. සම්මා සතිය, නිතරම කය, වේදනා, සිත, සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න. ඒවා හටගෙන නිරුද්ධනාකාරය දකින්න. සම්මා සමාධි, මේ සතිය තුළින් හිත සමාධිමත් කරගන්න. සමාහිතෝ භික්ඛව යථාභූතං පජානාති කියපු ආකාරයට අන්න හිත සමාධිමත් වීමයි. පස්සේ තමන් සුතමේ ඥාණයෙන් අසා දැනගත්ත මේ සත්‍ය නුවණින් දකිනවා, සමුදේවය දකිනවා, අනිත්‍ය මෙනෙහි කරනවා, විපස්සනා වඩනවා. පින්නතුනි මෙන්න මේ විදිහට අපි සඳහන් කළා මුලදී කම්මසකතා සමාධිත්‍ය ඉඳලා උපරිමයට යනකොට යා උපේක්ෂාවටපත් වෙනවා කියලා. ඒ උපේක්ෂාව අවිද්‍යාසහගතයි. ඒක සංසාර චක්‍රය තුල තියෙන උපේක්ෂාව. ඒ වගේම මේ ආරසිංහ මාර්ගයේ දෙවනි පියවර ආර්ය අනාස්තර ලෝකෝත්තර මාර්ගාංග වූ සමාධිත්‍ය වඩමින් අපි යන්නේත් මේ උපේක්ෂාව කරාමයි. ඒක සංඛාරූපේක ඥානෙ දක්වාම දිව යනවා. මේ සංස්කාරයන්ගේ හටගෙන නිරුද්ධ වීම අපි දකිනවා නම් එතනම අපේ හිත උපේක්ෂාටපත් වෙනවා. ඇලෙනවත් ගැටෙනවත් යන්නේ. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් නම් තියෙන්නේ. මේ මොහොතෙන් ඊළඟ මොහොතට යන ලෝකයක් නෙවෙයි නම් තියෙන්නේ. කොමකටද අපි ඇලෙන්න තියෙන්නේ, කොමකටද ගැටෙන්න තියෙන්නේ කියන උපේක්ෂා සාගත තත්ත්වයක් තියෙනවා. මේත් එක ජීවිතයේ සුවිසාන පරිවර්තනයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට මේ දර්ශනය නිසා ඕනෑම අසුබ දෙයක්, ඕනෑම පිළිකුල් දෙයක් ඕනනම් සුබ විදියට, නොපිළිකුල් විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම පිරිසිදු දෙයක්, ලස්සන දෙයක් පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල සහ නොපිළිකුල කියන මේ දෙකම දුරු කළා තමන් කැමති නම් මධ්‍යස්ථ වෙන්න, උපේක්ෂා සාගත වෙන්න, තමන්ට එහෙම ඉන්නටත් පුළුවන් විදියට වාතාවරණය සකස් වෙනවා. ඒ නිසා අපි මේ සඳහන් කළ එකකින් සංසාර චක්‍රය තුළ පුණ්‍යාභි සංකාර රැස් කරගනිමින් අපේ මෙලව ජීවිතයේ සතුට වෙලා සිතට අලංකාර වෙන, සිතට පිරිකර දේවල් සිද්ධ කරලා පරලෝ ජීවිතය සුගතිගාමී නිදිර කටයුතු කිරීමයි මේ අපේ කාතකින් සඳහන් කළ අනිත් අතින් මේ මොහොතේම දුක නිදහස් වෙන කර්මක්ෂය කරන මාවතත් බුදුදහම තුළින් අපි මේ සාකච්ඡා කළා. ඉතින් අප කර්මයෙන් මේ විදිහට තේරුම් ගන්නකොට අපි දක්ෂ වෙනවා මේ ජීවිත කාලයේම ප්‍රතිඵල ලබන්න පුළුවන් කර්ම ඉක්මනටම කළ ඉතාම ශක්තිමත් කරගන්නවා, අකුසලයේ දුර්වල කරගන්නවා, අපේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා, මේ ගැටත් මේ පින් අනුමෝදන් කරලා අපි අපේ ජීවිත උපරිම ලෙස සුවපත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ සම්බුද්ධ ශාසනයෙන් ලබන්න පුළුවන් සුවිශේෂ වරප්‍රසාදය වෙන සංසාර චක්‍රයෙන් නිදහස් වෙන ක්‍රමයක් දැනගන්නවා. ස්පර්ශ නිරෝධයට අපි හිත තියෙනවා. සුඤ්ඤෝ ගාමෝ අවේක්ඛසෝ කියලා තියෙනවා. මේක හරියට හිස් ගමක් වගේ දකිනවා. දෙනුතුනේ අපි සාර වශයෙන් මහා බරක් විදියට කරට ගත්තට මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් අපි මේ හැම වෙලාවෙම අවිද්‍යාවෙන් ඔසවා තියන්නේ. අන්නේ අවිද්‍යාව දුරු කරවතින් මේ දෙවුර මත දරා තියෙන මහා දුක් සමුදාය, මේ ස්කන්ධ පංචක නැමැති මහා දුක බිමින් තියෙන බහර නික්කේප බර නිදහස් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ මාර්ගය සඳහායි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ සඳහා අපි උපරිම ලෙස උත්සාහ කරමු. ඉතින් කර්මයේ තියෙන මූලික කරුණු කීපයක් මේ අපි සඳහන් කළේ. මේක අචින්තනීය විෂයක්, සිතන අවසන් කරන්න බැරි විෂයක්. මේක බුදුවරයෙකුට පමණක් සීමා වන, අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුටත් පිරිසිඳ දැනගන්න බැරි තරම් පුළුල් ශේත්‍රයක් තමයි කර්මක්ෂේත්‍රය කියලා කියන්නේ. මේකට බුදුදහමේ අචින්තනීය විෂයක් කියලා කියන්නේ සිතන අවසන් කරන්න බැරි විෂයක්, යම්කිසි කෙනෙක් මේ කර්මෙහි කෙලවරකට හිතන්න ගියොත් ඔහු උම්මත්තකයෙක් වෙනවා කියලා කියනවා. ඒ තරම් පුළුල් ශ්‍රේත්‍රයකට හිමිකම් තියෙන මේ තේමාවෙන් බුදුදහම තුල අපට ලබා ගන්න පුළුවන් මූලික ඉගැන්වීම් ටිකක් තමයි අද අප මේ සාකච්ඡා කළේ. ඉතින් පින්නතුන් දක්ෂ වෙන්නට ඕන මේ කරුණ වලින් තමන්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිලාභය ලබාගෙන අකුසලෙන් මිදලා කුසල දිනු කරලා හිත පිරිසිදුන ආකාරයට ස්පර්ශ නිරෝධයට හිත තියන්නට ඔබ දක්ෂනොත් තමයි සැබැලෙසම ඔබ ලබපු මේ දුර්ලභ මනුස ආත්ම භාවයෙන් වටිනා බුද්ධෝත්පාද කාලයෙන් අතිශය දුර්ලභ ෂණ සම්පත්තියෙන් ඔබ ප්‍රයෝජන ගන්නා වෙන්නේ මේ මාර්ගයේ දිනෙන් දින ඉදිරියට ඔබ ගමන් කරෝතින්. ඔබත් මේ ධර්ම මාර්ගය ඉදිරියට ගමන් කරන ගමන් ඔබේ ඥාති මිත්‍රාදීන්ටත් හැකිතා කික්මනේ මේ දහම් පණිවිඩය දීලා ඕනොත් මේ දහමට නැඹුරු කරන්න උත්සාහ කරන්න. ජීවිතය කියන කීතාව අවිනිශ්චිත මොහොතක අපි මේ ගත කරන්නේ. මරණය පෙනිපෙනී මරණය ගැන ඉතාම සැක සහිත අවස්ථාවක ඔබත් මාත් මේ ගත කරන්නේ. ඒත් අපි තව එක දවසක් ජීවත් වුණත් අපට මේ සම්බුද්ධ ශාසනයෙන් පරිපූර්ණ ප්‍රතිඵල ලබාගෙන අපට මේ දෙක තියාගන්න පුළුවන්. ඒ සඳහා උපරිම ලෙස දහමට නැඹුරු වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන, සත්පුරුෂයන් ආශ්‍රය කරන්නට ඕන. උපරිම ලෙස තමා ගන්න හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසාම දහම් මගෙහි ඉදිරියට අපි පියවර තබන්නට ඕන. අර සංඝ මාර්ගය නැමැති මේ ඊටාම සුරක්ෂිත භූමිය තුල, අබේ භූමිය තුල වාසය කරන්නට ඕන. සතර සතිපට්ඨාන නැමැති බුදුරජාන් වහන්සේගේ ඉඩමෙහි ශේෂ්ත්‍රිය අපි වාසය කරන්නට ඕන. එහෙම වුණොත් අපට ලොකු රැකවරණයක් තියෙනවා. අපේ ජීවිතේ කිසිම වෙලාවක දුක් වෙන දෙයක් නැහැ. අපි ජීවිතේ ඊටාම ලස්සනට ප්‍රයෝජන අරගෙන නිමී යන කෙනෙක් බවට පත් වෙනවා. අපට මොහොතෙන් මේ ලෝකයේ සියලුම දේලා අහිමි වුණත් අපට කිසිම ගැටලුවක් නැහැ. අපි ඊළඟට ඉපදෙන්නේ මීට වඩා හොඳ ස්ථානයක. නැත්තම් අපි තවත් ඉහළට දින ගොරවමින් මේ මොහොතේම අපට සපුරා දුකෙන් නිදහස් වෙන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට ඊටාම මැනවින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි උපරිම ලෙස කටයුතු කරන්න උත්සාහ ගනිමු. ඉතින් මේ උපරිම පිනෙන් මේ උතුම් කුසලයේ තුලින් ඔබ ලබාගත් ඖෂ්‍යලු ආනිසංසවල බලයෙන් ඔබට මෙලව ජීවිතයේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුන් අද ශ්‍රවණය කළා වූ ධර්ම දේශනාව අසරින් ඔබට අහන්නට ප්‍රශ්න එහෙම තියෙනවා නම් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. දහම් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ගැටලුවක් තියෙනවා ස්පර්ශ නිරෝධය සම්බන්ධයෙන්. එතනදී අපි ඕනෑම රූපයක් ඕනෑම වස්තුවක් භාණ්ඩයක් දැක්කත් ඒ හැම දෙයකම මේක හැදිලා තියෙන්නේ පතරි ආපෝ තේජෝ වායු යන දේවල් වලින් කියලා ඒක සිතිවිල්ල ඇති කරගන්න එක දෙතනදී අදහස් වෙන්නේ. ඒ විදිහට වෙන් කරලා දක්ින්න කියන්නේ මේක මේ මේසයක් නෙමෙයි පිටුවක් නෙමෙයි මේක මේ දේවල් වලින් හැදිච්ච දෙයක් කියන පටටි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච දෙයක් කියලා හිතන්න පුරුදු වෙන එකද? මෙතන අවස්ථා දෙකක් තියෙනවා. මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. නැත්තම් සතිය සහ සම්බජඤ්ඤය කියලා දෙකක් තියෙනවා. ඔබතුමිය සඳහන් කළේ සතිය කියන කාරණේ අපිට පේන දේවල් සතර මහා භූත රූපයන්ගෙන් හැදිලා තියෙනවා කියලා බලන එක. ඒක තමයි සතිය කියන එක. කාය කානුපස්සී විහෙරති ආදී වශයෙන් වේදනාසු වේදනාපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා සතිය තමයි ওই සඳහන් කරන්නේ. ඔකට කියන්නේ හරියට අර එකාතකින් ගොයන් ටික අල්ල ගන්නවා වගේ එකක් ඕක. සති කියන්නේ උපගන්න ලක්ෂණ කියලා සඳහන් කරන්නේ. සම්පජඤ්ඤය කියන්නේ ඡේදන ලක්ෂණ. ඒකෙන් හිත අල්ලගත්තට පස්සේ එතන හිත තිබ්බට පස්සේ මේ දේ සතර මහා භූත රූප වලින් හැදිච්ච දෙයක් කියලා දකිනවා අපි දැකලා. ඊට පස්සේ බලනවා මේ සතර මහා භූත රූප වලින් හැදිච්ච දේ තමන්ට මේ නිර්මාණය උනේ මේ හේතු නිසා හටගත්තු දෙයක්. හේතු නිරුද්ධ වීම එක නිරුද්ධ වෙනවා කියලා හේතුඵල ධමයට හිත තිබීම තමයි ඡේදන ලක්ෂණ කියලා කියන්නේ, ප්‍රඥාව කියලා කියන්නේ. බාහිර දෙයක් ඇතැයි කියලා බලලා අපි ෂණිකව වෙනස් වෙනවා කියලා බැලුවත් බාහිර දේ අපි ඒත් තින්නේ උත්පාද නිරෝධේමයි ඉන්නේ. ස්පර්ශ සමුදය කියන්නේ උත්පාද නිරෝධය නෙවෙයි. ස්පර්ශ සමුදය කියන්නේ මේ ස්පර්ශය මේ බාහිර රූපේ නිර්මාණය වෙන හේතුවම දකින එක. හේතුව කියන්නේ මේ රූපේ නිර්මාණය වුනේ අවිද්‍යා, කර්ම, තණ්හා ආදී ආහාර ආදී මේ හේතු ටිකක් නිසයි මේ රූපය මේ වෙලාවේ බාහිර තියෙන්නේ කියලා බලන එකයි ස්පර්ශ සමුදය කියලා කියන්නේ. දැන් ඔබ තුමීට දැන් ඉස්සරහා මේ රූපයක් පේනවනේ. මේ පේන රූපය සතර මහා භූත රූප වලින් හැදිලා කියලා අපි බලනවා. ඒක අපි ඊටාම පැහැදිලි සතිපට්ඨාන සූත්‍රයේ මුල් අවස්ථාවේදී දැක් වෙනවා මේක. කායනපස්සන කොටස දැක් වෙනවා ධාතු මනසකාරය කියලා කොටසක් තියෙනවා. ධාතු මනසකාරය බැලුවට විතරක් ස්පර්ශ සමුදේ වුණා වෙන්නේ නැහැ. ස්පර්ශ සමුදේ වෙන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන මට්ටමට යන්නට ඕන. අර මුලින් අපි එක බලන්නේ අර හිතේ තියෙන ඕලාරික ඇලීම දුරු කරගන්න. සහ සිහිය දිනු කිරීම උපක්‍රමයක් විදිහට විතරයි. හරියට ඒකාන්තයෙන් අර ගොයන් මිට අල්ල ගන්නවා වගේ. ඒක තමයි සතිය. ඒක තමයි ওই සඳහන් කරේ ධාතු මනසකාරය බලන එක. හැබැයි ඒකෙන් හිතේ කර්මණ්ඩ ගත්තු ගමන් අනිත් අතින් අපි දැකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ අපි දක්ෂ වෙන්නට ඕන මේ සම්පජාඤ්ඤ ඡේදන ලක්ෂණ විදියට මේ බාහිර රූපේ නිර්මාණය නොවන විදියට ප්‍රඥාවට හිත තියලා අභ්‍යන්තර පැත්තෙන් බලන එක. අභ්‍යන්තර පැත්තෙන් බලනකොට අපි දන්නවා මේ රූපය ඇසට බලන රූපය සතර මහා භූත රූපයක් වශයෙන් අපි බැලුවත් මේක බලන වෙලාවේදී මේක නිරුද්ධ වෙච්ච රූපයකයි මේක බලන්නේ. මේක ඒ වෙලාවේ බලපු ඇසත් නිරුද්ධ වෙලා මේ රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණයත් නිරුද්ධ වෙලා චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා ඊළඟට ඒක නිරුද්ධ වෙච්ච තැනක මේක දකින්නේ මනසෙන් ධර්මාලම්බනයක් විදියට. ඒ ධර්මාලම්බනයත් එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ මනෝ විඤ්ඤාණයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බලන එකයි ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ. වෙනත් ප්‍රශ්න අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ආපු තනතම වගේ හම්බුනේ මගේ ප්‍රශ්නෙත් තනතම වගේ මේ අපි යෝනිසෝ මනසිකාරයෙන් ඒක ලොකු පරාසයක් කව වෙනවා. යෝනිසෝ මනසිකාරය මේ කෙලස් දුරු කිරීමට විදියට මානසිකාර කරනවා කියලා හිතනවා නම් ආමතුරුනේ එතෙන්දි වෙන්නේ මේ ප්‍රඥාව දියුණු නොවනින් මෙනෙහි කිරීම කියලා. එතෙන්දි ආමතුරුනේ මේ ප්‍රඥාව දියුණු වීමක් නේද වෙන්නේ එතනදී. ප්‍රඥාව තමයි අපි මේ දිනු කරන්නේ. ඇත්ත මේකට සම්පජඤ්ඤය කියලා කියනවා. මේකම මුල් අවස්ථාවට තමයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. මේකට තමයි පඤ්ඤා භාවනා කියලා කියන්නේ, විදර්ශනා කියලා කියන්නේ. නොඑක් පදවලින් මේක සඳහන් කරලා තියෙනවා. ඥාන කියන්නේ මේකයි, විඥා කියන්නේ මේකයි, පඤ්ඤා කියන්නේ මේකයි, ආලෝකෝ මේ আদি වචන ගානකින් බුදුදහම තුළ මේ අවබෝධය විස්තර කරනවා. මේ සිදු කළ යුතු දේ ස්කන්ධ ධාතු ආයතන ආදී හට ගැනීම නිරුද්ධියම දකින එක. ඒදි විශේෂ දෙයක් බාහිර දේ කැඩෙන බිඳෙනවා කියන එක නෙවෙයි ඇත්තටම අපි මේ බලන්නේ. බාහිර දේක කැඩෙන බිඳෙනවා බලන එක උත්පාද නිරෝධය. ඒක හටගත්තු දෙයක නිරෝධය දකින්න එක. දැන් විද්‍යාඥයෙක් ගත්තත් ඇටම් එක නැත්නම් පරමාණුව බෙදලා ඕන් විස්තර කරන මේක ශක්ති විශේෂයක් විතරයි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක. ඒක ඇත්තෙම හටගත්තු දෙයක නිරෝධය කියන සඳහන් කිරීමක්. ඒකට කියන උපාද නිරෝධය කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුටත් ලෝකේ තේරුම් ගන්න පුළුවන් දෙයක්. මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මේවා කැඩිලි බිඳිලි යනවා, විනාශ වෙනවා. මේක හටගත්තු දෙයක නිරෝධය, මේක උපාද නිරෝධය. උත්පාද නිරෝධයට බණ කියන නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අනුත්පාද නිරෝධයට බණ කියන. බාහිර මේ රූපේ නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයේම නිරෝධයටපත් වෙන ධමයක් දේශනා කරන්නයි බුදුහාඳුර කෙනෙක් පහළ වෙන්නේ. මේකට තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. මේකට තමයි සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ. මේකට තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. සතිපට්ඨානය කියන්නේ ඒ දෙයට සිහ යොමු කිරීම. යොමුකලින් අවස්ථාවේදී ඒක සමුදේය බැලීමට කියනවා සතිපට්ඨාන භාවනා කියලා. එතකොට මෙන්න මේ අවබෝධයට තමයි එක පැත්තකින් සම්පජඤ්ඤය කියලා කියනවා, එක පැත්තකින් ප්‍රඥා කියලා කියනවා, ඥාන කියලා කියනවා, විද්‍යා ආදී මේක නම් වලින් සඳහන් වෙන මේකේ පසුබිම තමයි පසුතලය අපිට යෝනිසෝ මනසිකාරය විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්න තව අහන්න තියෙනවද? හොඳයි, අප මේ වැඩසටහනේ එක්තරා ක්‍රියාකාරකම් කිහිපයක් අපි දීගෙන ආවා. පළවෙනි දවසේ අපි කිව්වා උදේ සහ හවස උදේ අවදිච්ච මොහොතේත් රාත්‍රී නින්දරෙන මොහොතේත් විනාඩි 4 බැගින් මෛත්‍රී භාවනා වඩන කියලා. ඉතින් අපේ බොහෝ දිනක් කරා කියලා අපි හිතනවා. ඊළඟට අපි ඒක විනාඩි 6 දක්වා වැඩි කළ දෙවෙනි දවසේදී. ඉතින් ඒකත් හොඳට කළා කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද අප සඳහන් කරනවා ඒ විනාඩි 6 විනාඩි 8 දක්වා තමන් වැඩි කරගන්න. ඒ වගේම තමන් උදේට අවදි වෙන වෙලාව විනාඩි 10කින් කලින් අවදි වෙන්න. අවදි වෙලා තමන් උදේට ලොකු කලබලයක් ගෙදර තියෙනවනේ. අන්නේ කලබලේ අඩු වෙන විදිහට විනාඩි 10ක් කලින් අවදි වෙලා තමන් උදේට කරන වැඩ ටිකෙන් ටික සිහියෙන් කරන්න බලන්න. අඩම වශයෙන් උදේට කරන වැඩ හතරක්වත් තමන් සිහියෙන් කරන්න. උදේ නැගිටලා ඇඳෙන් බහින එක, ඊට පස්සේ කොමන හෝ ස්ථානයකට යන එක, බාත්รูම් එකට හරි කුස්සියට හරි යනකොට ඒ ටිකේ සිහියෙන් යන්න. ඊළඟට ඔබ දත් මදිනව නම් දත් මදින වෙලාවේ ඒ ටික සිහියෙන් කරන්න. මේ මොහොතේ කරනවා කියන අවධානයෙන් කරන්න එක. මොන සෝදනෙක ඒ ටික කරන්න. ඔබ තේක බොනවා නම් තේක බොන එක බොන වෙලාව සිහියෙන් මම දැන් තේක බොමින් ඉන්නේ කියන අවධානයෙන් ඒක කරන්න. අර මුලදී කලබලයට ඔබ විශේෂයෙන් උදේ පැය භාගයේ පැය වගේ කාලය අවදි වෙලා ලොකු කලබලයක් Tamanට gedara තියෙනවා. මෙන්න මේ කලබලය අපි අඩු කරගන්නට ඕන. මේ අඩු කරගත්තොත් ජීවිතේ ලොකු සතුටක් ලොකු වෙනසක් Tamanට දැක ගන්න පුළුවන්. ඉතින් අප මේ සඳහන් කළේ දවසට විනාඩි 6ක් භාවනා කරපු එක විනාඩි 8ක් දක්වා ඔබ මෛත්‍රී භාවනා වඩන්න සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා අපි සඳහන් කළා. මේක පුළුවන් නම් පොඩි සටහන් පොතක නෝට්බුක් එකක ලියමින් ඔබ දිනපතා මේක කරන්න. මේ අප සඳහන් කරන්නේ කරන්න පුළුවන් අවම ප්‍රමාණය. හැබැයි මේ අවමණයෙන් ඔබ නොනවති ඔබ විනාඩි 6ක් කිව්වට ඔබ විනාඩි 10 15 20 තරම් කරන්න ඔබ දක්ෂ වෙන්න ඕන. එතකොට උදෑසන අවදිච්ච මොහොතේම ඉන්න ආසනයේම ඔබ ඉඳගෙන ඔබේ නිවසේ සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා විනාඩි 4ක් ඔබ වඩන්න. වාසය අද දින ඔබට හමු වෙන සියලුම දෙනාත් මේ ලෝකේ ඉන්න සියලුම දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා මෛත්‍රී වඩලා ඔබ ඉන්න ආසනයෙන් නැගිටින්න. ඔබ දවසේ කටයුතු නිම කළ රාත්‍රියේ නිින්දට යන්න ඒ ආසනයට ඔබ නිදාගන්න ස්ථානට යනකොට එතෙන්දිත් නැවත විනාඩි 8ක් ඔබ මේ මෛත්‍රී භාවනා වඩන්න. මේ සුමානේ ඔබේ නිවසේට මෛත්‍රී වඩලා ඒ දවසේ ඔබට හමු වෙච්ච සියලුම දෙනාට ඔබ මෛත්‍රී වඩන්න. ලෝකෙ ඉන්න හැම දෙනාටමත් ඔබ සියලු සත්වෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා මේ ආදිවාසයේ නින්දට යන මොහොතේ විනාඩි 8ක් ඔබ මෛත්‍රී භාවනා වඩන. ඊළඟට අපි තවත් පොඩි ක්‍රියාකාරකමක් දුන්නා. ඔබට දවසට මුණගැහෙන 5 දිනකට ඔබ හිතින් සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන කියලා. මේ 5 දිනාගේ ස්වභාවය ටිකෙන් ටික වැඩි කරන්න පුළුවන්. සමහර අය අපට සඳහන් කළා සමහර කාර්යාල වලට ගියාම ඔෆිස් එකකට ගියාම වැඩ කරගන්න ඒ ඔෆිස් එකේ ඉන්න හැම දෙනාටම මෛත්‍රී වැඩුවා කියලා හිතින්. ඔබේ මුහුණෙන් වෙනසක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මද සතුටකින් මුහුණ පවත්වා ගනිමින් ඔබ හිතින් ඒ හමු වෙන ඇයට දකින ඇයට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සුවපත් වේවා කියලා මෙත්සිත වඩන්න. ඔබ මේ කියන ක්‍රියාකාරකම් ටික ඔබ කාලයක් කරනවා නම් ඔබට මේ ධර්මයේ සාන්දෘෂ්ටිකව අකාලික බව ඉක්මනින්ම ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි බොහෝ විට ධර්ම කාරණා දන්නවා. නමුත් අපේ තියෙන අඩුව තමයි අපි ඔය ජීවිතයට පුහුණු නොකිරීම. පුහුණු කළත් ඉතාම සරල දේවල් තමයි අපි පුහුණු කරන්නේ. සාමාන්‍යයෙන් පංචශීල සමාදන් වෙනවා, සමාදන් වෙන වෙලාව විතරයි. ඊට පස්සේ අවධානයක් නැහැ. එතැන්බිට දුප්පත් මිනිසෙකුට උදව්වක් කරනවා, සතෙකුට කැමට එකක් දෙනවා, ඉතරයි. ඉතින් ඔක්කොම දේවල් කරා කියලා අපි හිතන් ඉන්නේ. එහෙම නෙමෙයි පින්නදින අපි කරන දේවල් නිතර ඒ මත පිහිටලා අපි ඉන්නට ඕන. කරපු දේවල් ගැන නිතර හිතන්නට ඕන හොඳ දේවල් ගැන. අකුසල් සිදුවන අරමුණු හිතට එනවා නම් සිදුවෙච්ච දේවල් ඒවා හැකිතා සිහි නොකර ඉන්න. අසත්‍ය අමනුෂ්‍යකාරය කියන්නේ මේකයි. තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන දේවල් හැකිතාක් ජීවිතයේ සිදු කරගන්න උත්සාහ කරන්න. මේත් එක තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් තමන්ට දැක ගන්න පුළුවන්. අපි අද සඳහන් කළේ උදෑසන විනාඩි 8කුත්, රාත්‍රී විනාඩි 8කුත් මෛත්‍රී භාවනා වඩන්න. ඒ අතර උදෑසන විනාඩි 10ක් කලින් අවදි වෙලා ඔබ උදෑසනට කරන වැඩ කටයුතු වලින් වැඩ කටයුතු කිහිපයක් හරි අඩු ගානේ විනා ක්‍රියාකාරකම් 4-5ක් හෝ සිහියෙන් කරන්න ඔබ උනන්දු වෙන්න. කලබලයේ ගැටි අඩු කරගෙන හෙමින් ඒ දේවල් ටික කරන්න. තමන්ගේ කාමරේ දොර හරින එකේ ඉඳන්ම සිහියෙන් කරන්න ඒක. ඒ වැඩේ කළ දේ කරන ඉවර වෙන කම්ම ඒක නවත්තන කම්ම සිහියෙන් ඒක කරන්න බලන්න. මෙහෙම කරනකොට තමන්ගේ ජීවිතයේ ලස්සන සතුට එන්න එනම වැඩි වෙන ආකාරය තමන්ට දැක ගන්න පුළුවන්. හොඳයි පින්නතුනේ තවත් අහන්නට අවශ්‍ය කරන දේවල් එහෙම තියෙනවා නම් ඒ අතර පුළුවන් නම් තමන්ට විදර්ශනාව ටික ටික පුහුණු කරන්න පුළුවන් මේ අහන කාරණා වලින්. ඔබ හැඩ රූපයක් දකිනකොටම දකින මේ නිරුද්දච්ච රූපයක් දැන් මනසින් දකින කියලා. ශබ්දයක් අහලා තේරුම් ගන්නකොට දක්ෂ වෙන්න. මේ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියලා දකින්න. ඔබේ අවසාන සාර්ථකත්වය කෙලෙස් වලින් දුරු වීම, දුකෙන් නිදහස් වීම සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ මේ අනිත්‍ය සංඥා මෙනෙහි කිරීමත් එක්ක. සා ඔබ ඉහෙළම දක්ෂ කෙනෙක් නම් ඔබේ ජීවිතයට ඉහෙළම වටිනාකමක් දෙන ඔබ කැමති නම් එක පැත්තකින් මෛත්‍රියෙන් ජීවිතයේ දවසේ වැඩි වෙලාවක් ගත කරන අනිත් පැත්තෙන් දකින අසන රස විඳින හැම අරමුණක්ම මේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා ස්පර්ශ සමුදයට හිත තියන්න. තමන්ගේ ජීවිතයේ සුවිශාල පරිවර්තනයක් ඉතාම ඉක්මනින් සිදු වන ආකාරය තමයි දැක ගන්න පුළුවන්. මේ සම්බුදු සසුනේ අසිරිය ඔබට විඳ ගන්න පුළුවන්. ඒ සඳහා ඔබට ආශිර්වාද කරමින් උනන්දු කරවමින් අපි අද මෙතනින් ධර්මදේශන නිවටපත් කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අප නැමින් මියගේ ඥාති හොද මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි යඩත් පින් අනුමෝදන් කරවමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කමලානි සංසයෙන් සමයදෘෂ්ටික දෙවිනුත් පින් අනුමෝදන්ව ඔබත් සම්බුද්ධ ශාසනයත් ලෝකයාත් බොහෝ කාලයක් වනින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින දිවයිසු වර්ධනය කර ගන්නටත් උතුම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටත් හේතු වේවා කියන සතුටෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දෙවියන්ට ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ දිනෙන් දින සතුට දිනු කරගන්නට සතුටෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ඊතාම ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ පින ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ ධර්ම දේශනාවේ කුසල ශක්තියෙන් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා. තව තවත් මේ වගේ ධර්ම දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ හාමුදුරුවන්ගේ අම්මටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී බව ලැබිලා කාලයක්ම මේ ධර්මයේ ඇසීමට පින ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හැම දිනකටම තෙරුවන් සරණයි බොහොම පින් සෝපත් වේවා. සෝපෝගී සුවේ ලැබෙන්න ඕන විතව තව ධර්ම ඥානය ධර්ම ශක්තිය වීර්ය ධෛර්ය දීර්ඝෝෂ දීර්ඝෝෂ ලැබිලා අමා මහ නිවනින්ම සැනසෙත්වා ඔබ වහන්සේ සැනසෙත්වා. සාදු සාදු සාදු. බොහොම පින් හැම දිනකටම තෙරුවන් සරණයි.